සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දේරකං සන්න තනුපලා සං සංලාපදේසින් පනමේ බිසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපධම්සින් අතගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්නේද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාදු තරං රසානම් පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ඨන්ති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදේවත් වාසනාවන්ත පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපට අපේ ජීවිතය වඩාත්ම සතුටෙන් ගත කරන්න පැහැදිලි කරපු මාර්ගය ධර්මාර්ගය තුළට අපි එන්න අපට අපි ගැනමයි තේරෙන්නේ ඒකට කියන්නේ හරියට ධම් කැඩපත කියලා ධර්මය අහන්න අහන්න අපේ ජීවිතවලට සිදුවන ස්වභාවය අපට එන්න එන්නම තේරෙනවා. විශේෂයෙන් අපේ හිතට එන කෙලෙස් පිළිබඳව අපට අවබෝධයක් ලැබෙනවා. ධර්ම කියන්නේ හරියට කණ්ණාඩියක් වගේ. කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඇස් දෙකට දාන කණ්ණාඩිය. ඒ වගේම මූණ බලන කණ්ණාඩිය. දැන් මේ කණ්ණාඩි දෙකෙන් ධර්මය කියන්නේ මොන කණ්ණාඩියද? ඔව් මොහොන බලන කණ්ණාඩිය. ඇස් දෙකට දාන කණ්ණාඩියෙන් අපි බාහිර ලෝකය දෙස බලන්නේ. මොහොන බලන කණ්ණාඩියෙන් අපි දිහාමයි බලන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම මෙන්න මේ කණ්ණාඩිය පිසදැමීමක් හා සමානව සලකනවා. ඒ කණ්ණාඩිය පිරිසිදු වෙන්න වෙන්න අපිට අපේ ජීවිතයේම සිදුවෙන්නේ මොකද්ද කියන එක පැහැදිලි වෙනවා. අන්නේත් එක්කම අපට යාන්තු ගමන් මඟ පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. අපේ හිතේ තියෙන කෙලෙස් අපට තේරෙනකොට අපිට වහා මේ කෙලෙසුන්ගෙන් හිත මුදවා ගන්න ඕන කියන හැඟීමක් එනවා. එහි හේතුව අපි දන්නවා කෙලෙස් තිබ්බ පමණට අපේ හිතේ තියෙන සතුට සැනසීම නැති වෙනවා. කෙලෙස් වලින් දුර වෙච්ච පමණටයි අපේ හිතේ සැනසීම ලැබෙන්නේ කියන අවබෝධය අපට ලැබෙනවා. මේකයි ඇත්තටම ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්නේ ශ්‍රද්ධාව සමගම අපේ ජීවිතේ වඩන්නට ඕන ගමන් මාර්ගය අපට පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් නොයෙකුත් දේශනා කළා. ඒ සියලුම දේශනාවල වඩන්න තියෙන කාරණු දැස බලන විට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රිය, අනිත් අතින් සතිපට්ඨානය. මෛත්‍රිය වඩන්න වඩන්න අපේ හිතේ තියෙන රාග ද්වේෂ දෙක අඩු වෙනවා. සතිපට්ඨානය වඩන්න වඩන්න ප්‍රඥාව දිනු වෙනවා. එනිසා ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අපේ දවසට කොයිතරම් ප්‍රමාණයක් මෛත්‍රී භාවනා වඩනවාද කියන කාරණේ. දිනකට කොච්චර වාරයක් අපි කාලයක් සතිපට්ඨානය තුළ වාසය කරනවාද කියන කාරණේ. ධර්ම ශ්‍රවණය විමුක්තියයි කියලා සලකනවා. ධර්ම දේශනා පුරාම ඔබ ඔබේ ඇසට කවුරුහරි පේනවා නම් ඒ පේන කෙනා සුවපත් වේවා කියන හැඟීම ඇති කරගන්න. කාගේ හරි හඬක් ඔබට ඇසෙනවා නම් ඒ කෙනා සුවපත් වේවා කියන හැඟීමෙන් ඉන්න. ඒ වගේම අනිත් පැත්තෙන් සතිපට්ඨානය තුළ ඔබේ හිතේ තියෙන මේ වෙලාවේ කොයි වගේ අදහසක්ද? හිතේ තියෙන සිතුවිල්ල ගැන අවබෝධයෙන් ඉන්න. මෙන්න මේ දෙක තමයි අපට බණ අහන වෙලාවේදී කරන්න තියෙන්නේ මේක. දෛනික ජීවිතයේ වැඩ කටයුතු කරන වෙලාවේදීත් කරන්න තියෙන්නේ මේක. භාවනා කරන වෙලාවේදීත් කරන්න තියෙන්නේ මේක. එනිසා මේකෙන් ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ අපේ දවසට කොච්චර කාලයක් මේ සඳහා කැප කරනවාද කියන කාරණය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිත් වැඩ නවත්තලාද මේක කරන්න කියලා. දෛනික වැඩ කටයුතු නවත්තලා නෙමෙයි කරන්නේ වෙනතුනි. ඒව කරන ගමම තමයි මේක කරන්නේ. ධර්මයේ හැසිරීමයි හුස්ම ගැනීමයි දෙකම සමානයි. අපි හුස්ම ගන්න කියලා නිවාඩු දානවද? නෑනේ. අපි නිදාගත්තත් හුස්ම ගන්නව නෙනේ. පින්නතින අන්නේ වගේ තමයි හුස්මට සතිමත් බව එකතු කිරීම වගේ තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ඒ නිසා ධර්මයේ හැසිරෙන අවස්ථාව තමයි ජීවිතේ පහසුවෙන්ම හැසිරෙන දෙන අවස්ථාවට. ජීවිතේ ඉතාම පහසුවෙන් ගත කරන තින අවස්ථාව තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ධර්මයේ සංක්ෂිප්තව ගත්තොත් අපට දෛනික ජීවිතයට සම්බන්ධ කරගන්නකොට ධර්ම කියලා කියන්නේ අරසමඟික මාර්ගය. අපට හරියට කල්යාණ මිත්‍රත්වය ලැබුණා නම් කල්‍යාණ මිත්‍රෙන් මිත්‍රත්වයෙන් අපේ නිසිඵල නෙලාගත්ත නම් අපේ ජීවිතයට ලැබෙන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සඳහා සූත්‍රවල බොහෝ තැන්වල පැහැදිලි කරන වචනයක් තමයි බ්‍රහ්මචර්යාව කියලා. බ්‍රහ්මචර්යාව කියන වචනෙට සමාන වචනයක් ලෙසයි ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ බ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ කාමභෝගී ජීවිතෙන් වෙන්වීමනේ සම්පූර්ණයෙන්ම. ඒකටත් බ්‍රහ්මචාරී කියලා තියෙනවා. නමුත් සාමාන්‍ය බුදු දහමේ බ්‍රහ්මචර්ය කියන පදේ ව්‍යවහාර කරන්නේ ආරෂ්ඨංගික මාර්ගයට. එතකොට අන්නේ ආරෂ්ඨංගික මාර්ගයේ පිළිපදින්න බැරි ස්ථාන අටක් තමයි අක්කන සූත්‍රයේහි දුෂ්ටස්සන අෂ්ට දුෂ්ටස්සනසේ විස්තර කරන්නේ. අබුද්ධෝත්පාද කාලය, මන්දබුද්ධික අවස්ථාව, දීර්ඝාෂ්ට දේවරෝගෙල ඉඳීම, ප්‍රත්‍යන්ත දේශල වාසය කිරීම, මෙන්න මේගේ කරුණු අටක් තියෙනවා. අන්නේ කරුණ වටේ මිදිච්ච අවස්ථාව තමයි බ්‍රහ්මචර්යාව නැත්නම් ආරසංගික මාර්ගයේ පිළිපැදීමට තියෙන අවස්ථාව කියලා කියන්නේ. ඒ නිසා ඔබ අපි හැමදෙනාම මේ ධර්ම පිළිපදිනට ආරසංගික මාර්ගය අනුගමනය කරන්නට සුදුසු පසුබිමක පරිසරයක ඉපදෙලා තියෙන අවස්ථාව. මේ අවස්ථාවට කියන්නේ ශ්‍රණ සම්පත්තිය කියලා. ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව. Very rare auspicious moment. අපි හැම දිනෙකම මෙන්න අවස්ථාවලදී. මෙන්න මේ අවස්ථාව ලැබුණ කෙනා විසින් තමන්ගේ ජීවිතේ හැකියතාක් ධහම වෙනුවෙන් කැප කරන්නට ඕන. අන්නේ ධහමට කැප වුණාට පස්සේ අපට තියෙන ලක්ෂණය තමයි අපි බණ අහන වෙලාවත් ධර්මයේ ප්‍රගුණ කරන අවස්ථාව. ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවත් ධර්මයේ ප්‍රගුණ කරන අවස්ථාව. ධර්ම සාකච්ඡා කරන අවස්ථාවත් ධර්මයේ ප්‍රගුණ කරන අවස්ථාව. භාවනා කරන වෙලාවත් ධර්මයේ ප්‍රගුණ කරන අවස්ථාව. සතිපට්ඨාන සූත්‍රය යන ගත්ත තින් පින්නතුනේ අපි අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම හැම මොහොතක්ම ධර්මයේ ප්‍රගුණ කරන අවස්ථාව. අපි සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන හැඟීමෙන් මෛත්‍රී වඩමින් මේ කටයුතු කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාවක් ආදී පවත්වනවා නම් අපි බුදු ගුණ සීකරමින් එක කරන්නේ. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානයක් පූජා කරනවා නම් සංඝ ගුණ සීපත් කිරීමෙන් අපි කරන්නේ. ඒ වගේම අපි කරපු දානමය පින්කමක් අපසේකපත් කරන අවස්ථාවක්. ඒක ඡාගාන සුදි භාවනාවක්. අපි රැගෙන සීලය ගැන නිතර සිහි කරනවා. මම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්. මම පොහොය දිනේට අටසිල් සමාදන් වෙන කෙනෙක්. මම ආජීව අටමක සීලය සමාදන් වෙන කෙනෙක් කියලා ඒ සීලය ඇයිද ශික්ෂාපද නිතර නිතර මෙනෙහි කරන අවස්ථාව ඒක සීලාන සුති භාවනාව. මෙන්න මේ වගේ සම්මුති සත්‍ය තුළ ඉඳගෙන අපි නිතර කුසලයට බරව සමතයට බරව ඉන්නවා. ඉන්න ගමන් අපි අනිත් පැත්තෙන් අපේ මේ ජීවිතයේ සිදුවන යථාර්ථය නිතර මෙනෙහි කරමින් ඉන්නේ. ඇසර රූපයක් පේනකොටම අපි දැස්ස වෙනවා. අපි රූපේ පැත්ත දෙබැසගෙන ඉන්නේ රූපේ නිදහස් වෙලා දෙන කියලා තමම තමගෙන බලනවා. නැත්තම් බලය තුළ ඉන්නේ බලේ නිදහස් වෙලාද කියලා. බලය කියන්නේ අපි මේ ඉන්න අවස්ථාවේ බාහිර ලෝකයක් මේ භෞතික ලෝකයක් කිය අපි අත්විඳින්නේ කියන ස්වභාවය තමයි බලය කියලා කියන්නේ. නමුත් පින්නතුනේ ඇත්තටම අපි ජීවිතය කියලා කියන්නේ අපි යමක් තේරුම් ගන්න අවස්ථාව. ඇසෙන් දැකපු රූපය, කනෙන් අහපු ශබ්දය, නාසයෙන් දැනිච්ච ගඳ සුවඳ, දිවට දැනිච්ච රසය, කයට දැනිච්ච පහස අපි තේරුම් ගන්න අවස්ථාව තමයි ඇත්තටම ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ මොකද්ද? අර රූපේ නිරෝධ අවස්ථාව. ඒ වෙලාවේ රූපේ නැහැ පිටුතුනි. ඒ අපේ දැනුමට පාදක වෙච්ච රූපය ඉතුරු නැතුවම නිරෝධ වෙච්ච මොහොතක තමයි අපි මේ ලෝකයක් අත්විඳින්නේ. ඒතර රූපේ නැහැ කියන්නේ නැහැ. රූපේ නැහැ කිව්වොත් ඒක අන්තයකට යනවා. බුදුදහමෙන් රූපයක් බැහැර කරන්නේ නැහැ. රූපයකින් එකක් තියෙනවා. හැබැයි මේ රූපය වර්තමාන මොහොතේ හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධේ නිරුද්ධ වෙන රූපය. ඒ තේන රූපය අතීතයෙන් වර්තමානට එන්නේත් නැහැ, වර්තමානෙන් අනාගතයට යන්නේත් නැහැ. රූපයක නැත්තටම මේ වර්ණ රූපය, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටම්ප රූප, ඒ වගේ මැස්ස, කන, නාසය, දිව, ශරීරය මේ හැම දෙයකම ලක්ෂණය. මේ එක දිගටම සංතතියක් ඉදිරිය යන දේවල් නෙවෙයි. හැම වෙලාවෙම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධේ නිරෝධන ස්වභාවය. එතකොට සතිපට්ඨානය තුළ මෙන්න මේ යථාර්ථය අපි මෙනෙහි කරන වාරයේ ටිකෙන් ටික වැඩි කරනවා. අපි අවිද්‍යාවෙන් ඉන්න මොහොත ටිකෙන් ටික අඩු කරගන්නවා. දැන් බලන්න පිනොතින අපි ගමනක් යනකොට වාහනයක් පදවනකොට නිතර අපි ඉස්සරහා බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. හැබැයි අපි ඉන්නේ කොහෙද? ඉන්නේ රෝද හතරට ඉන්නේ. රෝද හතර කියන්නේ මේට කලින් මොහොතට කලින් අපි දැකපු තැන තමයි ඉන්නේ. හැබැයි අපි බලාගෙන ඉන්නේ ඉස්සරහා. අපි පඩිපැලක් යනකොට නිතරම ඉස්සරහා පඩිය දිහා බලන්නේ. හැබැයි අපි ඉන්නේ ආපස්සේ ඊට කලින් දැකපු පඩිය උඩ තමයි ඉන්නේ. අපි අර කෑමක් කනකොට උදාහරණයක් ගත්තේ. පිඟාන දිහා බලාගෙන ඉන්නේ රස දැනෙන කටේ තියෙන කෑම. මෙන්න මේක තමයි අපේ ජීවිතය ගැන පිළිතුරු. අපි ඇත්තටම ජීවත් වෙන්නේ ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච එක හඳුනා ගන්න අවස්ථාව. නමුත් අපි අවිද්‍යාව විසින් කියන්නේ අර බාහිර රූපෙට හිත බැසගෙන අන්නේ බැස ගැනීම නැමැති අවිද්‍යාව තුළ ඒ භවය රැස් කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඒත් මෙන්න මේ අකාර්තයේ සිහි කරන අවස්ථාව තමයි ඇත්තටම සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. එතකොට අපි ධර්ම ශ්‍රවණය කළා කියලා කියන්නේ එක පැත්තකින් අපි සමත කමඨහනක අපේ හිත වැඩි වාරයක් හසුරන ආකාරයට අපි සමත භාවනාවක් දිනු කරනවා. අනෙක් පැත්තෙන් විදර්ශනා භාවනා විදියට මෙන්න මේ සතිපට්ඨාන භාවනාව අපි පුහුණු කරමින් ඉන්නවා. මෙන්න මේකට අපි දෛනිකව කරන කාලය වැඩි කිරීම තමයි ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ ගමනේදී මේ දහම් මඟ කියන එක හරියට සාගරයක් වගේ. සාගරයේ මොහොත වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ පහරාද සූත්‍රයෙන් දේශනා කරනවා අප මේ වඩන දහම් මඟ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අනුපබනින්නෝ, අනුපබ පොනෝ, අනුපබ පම්බහරෝ කියපු විදිහට සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ මේ ශාසනය අනුභව සික්ඛා, අනුභව කිරියා, අනුභව පටිපදා කියලා මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශිෂ්ඨාවනම ගැඹුරට යන ගමන. හැබැයි මේ ගමන හැම දිනම එක සමාන යන්නේ නැහැ. සමහර අය සසරේදී ශ්‍රද්ධා දීන්ද්‍රිය ධර්ම දිනු කරපු අය එයයි ඉක්මනින්ම මේ ගමනේ ඉදිරියට යනවා. සමහර අය බොහොම හිමින් යන්නේ. නමුත් අපි නිතරම හිතනට ඕන අපිට මේ ගමන හුඟක් යන්න පුළුවන් කියන විශ්වාසයෙන් අපි උපරිම ලෙස මේ ධර්මයේ ගැඹුරම තැන තේරුම් ගන්න අපට නිරතුරු උත්සාහයක් තියෙන්න ඕන. අනේ සඳහා අපි නිතරම කාරණා හතරකින් පෝෂණය ලබා ගන්නට ඕන. මොනවද ඒ කාරණා හතර? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම පටිපදාව කියලා. අපි එක දිගටම කල්යාණ මිත්‍රත්වය සිදු කරන්න ඕන. වෙන පිළිකින් කියනවා නම් දහම් ලැබෙන මූලාශ්‍රයක්, සෝස් එකක් අපේ ළඟ නිතරම තියෙනට ඕන. ඊළඟට මේ ධර්මයට නැඹුරු වෙලා නිතරම ධර්ම ශ්‍රවණයේට සුදුසු මානසිකත්වයක ඉන්නට ඕන. ආහන ධර්මයේ නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ වගේම සමථ දර්ශන දෙක සඳහා කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. මෙන්න මේ ධර්මමග පැහැදිලි කරන ඉතාම කෙටි බොහෝම අර්ථයක් තියෙන ගාථාවක් තමයි අද අපි තේමා කරගත්තේ. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු කෙනෙක් අහනවා, භාගතුන් වහන්සේ කින්සෝද විත්තම් පුරිසස සෙට්ටම්, මේ ලෝකයේ කෙනෙකුට තියෙන ශ්‍රේෂ්ඨතම ධනිය මොකද්ද? කින්සෝ සුඛිනෝ සුඛමාවහති, කුමක් පුහුණු කරනකොට සැපගෙන දෙනවද? කින්සෝ හවේ සාදු තරංග රසානම්, රසයන් අතුරින් උසස්ම රසය මොකද්ද? කතන් ජීවින් ජීවිතම හව සෙට්ටම්, කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. මෙතන භාගතුන් වහන්සේ උත්තර දෙනවා, සද්දේහිත විත්තම් පුරිසස සෙට්ටම්, යම් කිසි කෙනෙකුට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය තමයි ශ්‍රද්ධාව කියලා. ධම්මෝ සුචින්නෝ සුඛමාවහති, ධර්මයේ හැසිරීම තමයි සැපගෙන දෙන්නේ. සච්ඡං හවේ සාදුතරං රසානං, රසයන් අතුරින් උතුම් රසය තමයි සත්‍ය රසය කියලා. පඤ්ඤා ජීවින් ජීවිතම හොසෙට්ටම්, ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨතම ජීවිතය කියලා කියන්නේ. පළවෙනි කාරණේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ධනයක් විදිහට බුදුදහමේ සඳහන් වෙනවා. ශ්‍රද්ධාව බීජයක් විදිහට සඳහන් කරනවා. ශ්‍රද්ධා මූලික සම්බේත කුසල ධම්මා කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාව සියලුම කුසල ධම්ම වලට මූලික පදනම කියලා කියනවා. සද්ධාය තරති යෝගම් කියලා කියනවා. ශ්‍රද්ධාවෙන් තමයි කාමෝග, භවෝග, ditthiyoga, avijjayoga කියන මේ සතර මහා ඕගයන් ඉක්මවන්න තියෙන උපකරණ විදිහට සැලකන්නේ ශ්‍රද්ධාව. මොකද පින්තුනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ අපට ධනයක්. ධනයක් ගත්තොත් කොටස් කීපයක් තියෙනවා. ඒ තමයි තාවර නිදාන තියෙනවා. ස්ථාවර තියෙන නිදාන තියෙනවා ජීවිතේ. ගේතොර ඉඩකඩම් වගේ. ජංගම නිදාන තියෙනවා. තැනින් තැනට ගෙන යන පුරන් ධනයක් තියෙනවා. යාන වාහන, දරුවන්, තමන් සුරතල සතුන්, ගාරයන් මේ වගේ දේවල් සලකන්නේ ජංගම නිදාන කියලා. ඒක තැනකින් තවත් තැනකට ගෙන යන පුරන් නිදාන. අංග සම නිදාන කියලා කියනවා. තමන්ගේ අංගපසංග වගේ තියෙන නිදානයන් තියෙනවා. තමන්ගේ නරතු සිරප සාස්ත්‍ර. ඒ අතර කාරණයක් සඳහන් වෙනවා අනුගාමික නිදාන කියලා. තමන් පිටපස්සේ සෙවණන් ලක්කා සමාන වෙන නිදානයක් තියෙනවා. එතකොට මෙන්න මේ නිදානයන් තමයි, මේ අනුගාමික නිදානය තමයි අපි රැස් කරන ආධ්‍යාත්මික ශක්තිය. ඒ අතරම විශේෂයෙන් ශ්‍රද්ධා සම්පත්තිය කියන එක. ඔබ ජීවිතයේහි ඔබට අද දවසේ තියෙන වටිනාම දේ තමයි ඔබ ඉගෙනගෙන තියෙන, ඔබේ වෘත්තියේ ජීවිතයට අවශ්‍ය කරලා තියෙන ඥාන සම්භාරය, කුසලතා ටික තමයි ඔබට අද දවසේ සැපගෙන දෙන හේතු වෙලා තියෙන්නේ. ඔබ රැකියාවක් කරනවා නම් ඒ වෘත්තියේ ඥානය, ඔබ ගෘහණියක් නම් ගෙදර ඔබ වාසය කරනකොට ඔබට තියෙන කුසලතා ටික, ගෙදර පාලනය කරන්න, ආහාර පාන ආදිය සකස් කරන්න, දරුවන් ටික පාලනය කරන්න, ස්වාමි භාරයාන් එක්ක සුහද වෙන්න, මෙන්න මේ කුසලතා ටික තමයි ඔබට අද තියෙන ධනය. අන්නේ ධනය ඔබ සාර්ථක කරගත්තු පමණටයි ඔබේ මෙලොව ජීවිතය සාර්ථක වෙන්නේ. ඒ වෘත්තිය ජීවිතයේ වටිනකම් වැඩි කරගන්න තමයි ඔබ හුඟක් ජීවිතේ වියදම් කරලා තියෙන්නේ. ඔබේ අධ්‍යාපනයේ. ඇයි එහෙම කරන්නේ? ඔබ දන්නවා ඉහළ අධ්‍යාපනයක් ලබාගත්තු පමණට ඔබට ඊට සරිලන වෘත්තියක් ලබන්න පුළුවන්. ඒ වෘත්තියට සරිලන විදියට වැටුපක්, සමාජ මට්ටමක්, පහසුකම් ටිකක්, ධනයක් ඊට දාල පුද්ගලයන් කීර්තිය ඔබට ලබන්න පුළුවන් කියලා ඔබ දන්නවා. අන්න ඒ දැනුම් සම්භාරයේට, අන්නේ කුසලතාවයේට, ඒ තැනට ශ්‍රද්ධාව ගන්න එක තමයි සද්දෙහිද විත්තම් පුරිසස සෙට්ටන් කියලා කියන්නේ. පුද්ගලයාට ලබන තියෙන ශ්‍රේෂ්ඨතම ධනය සේ සඳහන් කළේ මෙන්න මේ ශ්‍රද්ධාව. මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? අපට ජීවිතයේහි ආධ්‍යාත්මික සතුට ලබන්න පුළුවන් ක්‍රමවේදයක් තියනවා නම් අන්න ඒ ක්‍රමවේදයේ පිළිබඳව තියෙන දැනුම සහ විශ්වාසනීයත්වය. අද අපි ජීවිතයේ සතුට ලැබීම කියලා හිතන් ඉන්නේ ඉහළම වෘත්තියක් අධ්‍යාපනයක් ලබලා මානසිකව ඉහළම වැටුපක් ලබලා දරුවන්ට ඉහළින්ම උගන්වලා ඉහළම පහසුකම් ටිකක් ලැබීම තමයි අද අපේ ජීවිතයේ පරමාර්ථයේ විශ්වාසනීයත්වය වෙලා තියෙන්නේ. ඒකත් ඉහළම ලබන බුදුදහමෙහි අනුශාසනා කරනවා. දහමට අවයි කියලා එතෙන්ට තියෙන අවධානය අඩු වෙන්නේ නැහැ, බය වෙන්න එපා. පොඩකට අඩු වෙන්නේ නැහැ. ඒක තවත් වැඩි වෙනවා. ඒ නිසා තමයි කිව්වේ දරුවන්ට සිප්පන් සික්කා වෙන්න කියලා, අධ්‍යාපනය ලබා දෙන්න කියලා. උත්තාන විරියාදිගතේහි බාහ බල පරිචිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා බුදුදහමෙහි මහන්සියෙන් උපයන ධනෙ උපයන කියලා තියෙනවා. ඒක බුදුදහම වළක්වලා නැහැ. ධනෙ ලැබීම අත්‍ය සෝකේ ගැන බුදුදහම වර්ණනා කරලා තියෙනවා. ඒකට බුදුදහම නිතර උනන්දු කරලා තියෙනවා. උත්තාන සම්පදා කියලා මහන්සියෙන් වැඩ කිරීමත්, ආරක සම්පදා ඒ උපයන දෙන ආරක්ෂා කිරීමත් සම්පත්‍ය විදියට බුදුදහම තුලින් දේශනා කරලා තියෙනවා. අන්න එහෙම දේශනා කරන අතරේදී ඊටත් වඩා ජීවිතයේ ඉහළ තැනකට ගන්නට බුදුදහම තුල අනුශාසනා කරනවා. ඒක සම්පූර්ණ තීරණය වන්නේ අපේ සම්මා දිට්ඨිය මත, නිවැරදි දැක්කමම, right understanding, correct vision එක මත. මොකද මේ නියමිත නිවැරදි දර්ශනය කියලා කියන්නේ අපේ ජීවිතය යථාර්ථය කියන එක. මොකද ජීවිතය යථාර්ථය කියලා කියන්නේ? එක පැත්තකින් කම්මස්සගත ඥානය, අනිත් පැත්තෙන් චතුසත්‍ය සම්මාදිටිය. කම්මස්සගත සම්මාදිටිය කියලා කියන්නේ අපේ හිත මුල් වෙලා යමක් කරනවා නම් කයින් වචනයෙන් සිතින් අන්නේ අපේ හිතට සාපේක්ෂව අපට සැප හෝ දුක් ලැබෙනවා කියන කාරණය. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන්වේති චක්ඛනවහතෝ පදං. හිත අපිරිසිදු යමක් කරෝතින් කයින් වචනෙන් සිතින් තමන්ට දුක් විඳින සිද්ධ වෙනවා. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා හිත පිරිසිදු යමක් කරෝතින් කයින් වචනෙන් සිතින් මොකද වෙන්නේ? සැප අපේ පිටපස්ස එනවා. ඡායවන පායනේ සෙවණලකොල. මෙන්න මේක තමයි ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබෙන මූලික අවබෝධය. අපේ ජීවිතයේ ගමන් මඟ තීරණය කරන්නේ මෙන්න මේ මනසේ ස්වභාවය. මනෝ පුබ්බංගම ධම්මා කියලා කියන්නේ මේක. Mind is the foreigner. Mind is chief. Mind made a day. එතකොට මෙන්න මේ මනස ඉහළ මට්ටමින් පවත්වා ගන්න තමයි බුදුදහමෙන් අනුශාසනා කරන්නේ. එතකොට බුදුදහමනෝ ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ මනසට උදව් කිරීම. තමන්ගේ හිතට සැලකීම. වෙනත් විදිහකින් කියනවා නම් හිත මිතුරු වීම. හිතට මිතුරෙක් වීම. අපි හිත මිතුරන් සෑගෙන බාහිරට යන්නේ නේද? ඒ මිතුරන් ඕන වෙලාවක වෙනස් වෙනවා. නමුත් බුදුදහමෙන් අපට තියෙන හිත මිතුරා කවුද? අපේ හිතට කුසලයේ එකතු කිරීම. අපේ හිතට මෛත්‍රිය සහ සතිමත් බව එකතු කිරීම තමයි හිත මිතුරු කියලා කියන්නේ. අන්නේ හිත මිතුරු කරගන්න යන ගමනේදී මූලික වශයෙන් ඒ හිතට පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත භාවය, නැත්නම් සම්මා වාචා සම්බන්ධ දෙක, අනිත් පැත්තෙන් මෛත්‍රිය එකතු කිරීම. මේක තමයි ලෞකික ජීවිතය තුළ අපට අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් වටිනාකම. අන්නේ වටිනාකම ලබා දෙන ගමන් අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතයට සැබෑසේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ. අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. අපේ සමස්ත ජීවිතය කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයතන හයත් ඒ ආයතන වලට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ අරමුණු හයත් මෙන්න මේක තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. ඇස රූපය, කන ශබ්දය, නාසය ගඳ සුවඳය, දිව රසය, කය පහස, මනස ධම්මලම්බන. මෙන්න මේක තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේක පිළිබඳව දැනුවත් වීම තමයි අපට ශ්‍රද්ධාව ඇති වෙන්න, අපේ සැබෑ ධනය ඇතිවන්නට මූලිකම හේතු වෙන කාරණේ. මෙන්න මෙතෙන්දි ඊටාම වැදගත් අනුශාසනාවක් අපට දකින්න ලැබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කොද්දකනිකායේ පටිසම්භිදා මග්ගයේ චර්යා නානත් ඥාන කියලා අවස්ථාවක් තියෙනවා. අන්න එතන අපේ චර්යාවන් තුනක් ගැන දක්වනවා. එකක් විඥාන චර්යා, අනෙත් එක අඥාන චර්යා, අනෙක ඥාන චර්යා. විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියන අවස්ථා තුනක් අපේ ජීවිතයේ තියෙනවා. විඥාන චර්යා කියලා කියන්නේ ඇසට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව, විපාක මට්ටමේ අවස්ථාව. කනට ශබ්දයක් පතිත වෙන මුල් අවස්ථාව. නාසයට ගඳ සුවඳක්, දිවට රසයක් ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය සහ අරමුණු ස්පර්ශ වෙන මුල් විපාක මට්ටමේ අවස්ථාව. මෙන්න මේ මුල් අවස්ථාව සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක පිනක්වත් පවක්වත් නෙවෙයි. මේක හුදු විපාක මට්ටමේ අවස්ථාව. ඒ විතරක් නෙවෙයි, මේ මුල් අවස්ථාවේදී අපිට යමක් ගැන ඉතාම ප්‍රාථමික අවබෝධය විතරයි ලැබෙන්නේ. ඇස මූලිකව රූපය පිළිබඳව වර්ණ රූපය, කනෙන් ශබ්ද රූපය, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප කියලා මේ රූපේ මුල් ඡායාත්මක අවස්ථා විතරයි අපට ලැබෙන්නේ. ඒ මුල් අදහස දේලා ඒ මුල් හේතු ටික එතනම නිරුද්ධ වෙලා යනවා. හැබැයි අපිට මේ මුල් අවස්ථාවේදී යමක් ගැන සම්පූර්ණව තේරුම් ගන්න බෑ. ඒ නිසායි ධර්මයේ සඳහන් වන්නේ න පංච විඥානේ හිකින්ච ධම්මං පරිවිජානාති. පංච විඥානයන්ගෙන්. පංච විඥානේ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියලා මේ අවස්ථා විපාක මට්ටමේ අවස්ථා. මෙන්න මේ මුල් අවස්ථාවේ නිරූපය ගැන සම්පූර්ණ අපට අවබෝධයක් ලැබෙන්නේ නැහැ. එතෙන් තේරුම් ගන්න බෑ. ඒකට තේරුම් ගන්නේ සම්බේ ධම්මා මනෝ විඥාන දහතිය වේණිය කියන අවස්ථාවේදී. සීලොම ධම්ම තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවේදී. එතකොට මනෝ විඥාන අවස්ථාවේදී අපි තේරුම් ගන්න බව නොදැන ගත්තොත් ඒ කියන්නේ අවිද්‍යාවත් භව තණ්හාවත් තුල අපි ජීවත් වෙනවා. නැත්තම් අර නිරෝධක රූපේ ඇති දෙයක් ඇදින අරගෙන සමුදයන්තේ ඇත පැත්තේ ජීවත් වෙනවා. සමුදයන්තේ හිත ගියා කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං කියලා ඉතාම ක්ෂණිකව මේ පරිසම්පාදියංග ටික නිර්මාණය වෙනවා. ඇස්ර රූපයක් පේනකොටම අවිද්‍යාසාරතෝ හිටියා කියලා කියන්නේ ඒ රූපේ වෙනස් වෙනකොට කැමති විදියට නොපවතිනකොට ඒ සියලු දේවල් ටිකත් අපි එකට අපිට ලැබෙනවා. ප්‍රිය විප්‍රයෝගේ ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම එක මේ තියෙනවා. ඒකට කියනවා අඥාන චර්යා කියලා. අර ඇහැට රූපයක් පේන අවස්ථාවේ යථාර්ථය නොදැනගෙන හිටියොත් යථාර්ථය දැනගෙන හිටියත් ඒ මොහොතේ අපි වේගයෙන් සතිමත් බව තුළ සිහියෙන් නොසිටියොතින් ඒ රූපය තුළ අපි මුලා වෙලා ඒ රූපයෙන් දුක් සැප ටික අපට විඳින සිද්ධ වෙනවා. එතකොට අන්නේ අවස්ථාව අපි තේරුම් ගත්තොතින් ඒක නිරුද්ධ වෙලා සල්ප මොහොතකින් අපට තේරෙනවා, අවබෝධයට එනවා මේ ඇසෙන් දැකපු රූපය තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් කියලා දැක්වතින් දකිනකොටම අපි අර සමුදයන්තයෙන් මිදලා නිරෝධයන්තයට යනවා. ඒක නිරෝධ වෙච්ච බව නුනින් දකිනවා. ඒ කියන්නේ අපි ප්‍රඥාවෙන් ජීවත් වෙනවා, නැත්නම් ඥානචර්යාවෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ අවිජ්ජායත්වේ වාසියස විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා, නාම රූප නිරෝධෝ කියන මෙන්න මේ පරිසම්පාද සර්කල් එකකින් මිදලා ජාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරුද්ධන්ති කියන මට්ටමට එනවා. එතකොට පින්නතුනි මෙන්න මේ දැනුම තමයි අපට තියෙන ලොකුම දැනුම. අපි සාමාන්‍ය ලෞකික ජීවිතයේදී අධ්‍යාපනික වශයෙන්, වෘත්තීය වශයෙන් ලබලා තියෙන දැනුම අපිට කෑම බීම ටිකක් අපට පහසුකම් ටිකක් ලබා ගන්න හේතුවක් වෙනවා. හැබැයි අපිට දුක නිදහස් වෙන බෑ කියන පින්නතුනි. දුක නිදහස් වෙන නම් අවශ්‍ය වන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික අධ්‍යාපනය. ලබන විතරක් නෙවෙයි අන්න ඒ දැනුම අපේ හිතේ හැම මොහොතේම අඛණ්ඩව පවත්වා ගැනීම. මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපට ජීවිතයේ සතුට සැනසීම ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මෙන්න මේ ධර්ම පුහුණු කළෝති කියන විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපට ජීවිතේ යමක් කළා සම්දිටික වශයෙන්, අකාලික වශයෙන් receive results immediately effective කියන විදිහට මේ ජීවිතය තුළම වඩාත්ම ඉක්මනින් ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අන්න ඒක තමයි මෙන්න මේ දර්ශනයට පැමිණීම කියන විශ්වාසය. එතකොට මේ විශ්වාසය ආපු ගමන්ම අපට ඊට පස්සේ කවුද මතක් වෙන්නේ? මේ දර්ශනය දේශනා කරපු බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නේද මේ දර්ශනය අවබෝධ කරගත්තේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ගෞරවයක් විශ්වාසයක් හටගන්නවා. ඒ වගේම මේ ධර්මයේ නේද දුක නිදහස් වෙන්නේ නේද කියලා අතීතයේ යම්තාක් පිරිසක් දුක නිදහස් වුණා නම් අපි වගේ සාමාන්‍ය නෙවෙයි. ඔබ දන්න වේදා බන්දුල මල්ලිකාව එයාගේ දරුවෝ ටික ඔක්කොම සානුකූලසියා ඔක්කොම එක දවසෙම ගිහපු ඒ දුක් ටික නිදහස් වුණේ මේ දර්ශනේ. පටාචාරාව එක දවසෙම මරණ හයක් එළඹිච්ච කෙනා ඒ මහා දුක නිදහස් වුණේ මේ දර්ශනේ ඇවිල්ලා. මෙන්න මේ ධර්මය ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේම මේ ධම්මග නේද මේ ආර්ය සංඝ රත්නයේ ගමන් කළේ ගමන් කරන්නේ කියලා අන්න ඒ රහතන් වහන්සේලා ගැන මගඵලලාභී උතුමන් ගැන අපට අපේ ජීවිතේ ලොකු විශ්වාසණයක් ඇති වෙනවා. මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන අපේ ජීවිතයේ නොනිමෙන මිනි පහන් තුනක් වගේ අඛණ්ඩව අපේ ජීවිතය සමග සක්‍රිය වෙනවා. එතකොට ඇහැට රූපයක් පේන අවස්ථාවේදී අනවබෝධයෙන් හිටියොත්, අවිද්‍යාවෙන් හිටියොත්, හිතට යමක් මතක් වෙනකොට මේ වෙලාවේ තියෙන රූපය තමන් දකින්නේ හිතන්නේ හිතුවොත් ඒ අවිද්‍යාවෙන් ඉන්නේ, ඒ තමන් භවයත් එක්ක ඉන්නේ, ඊට අදාළ විදියට දුක් ටික විඳින වෙනවා. දැන් අපි මේ සම්පූර්ණ කතා කරන්නේ පිනොතුනේ පරමාර්ථ සත්‍ය වරදවා තේරුම් ගන්න එපා. සම්මුති සත්‍ය තුල ඉඳගෙන පංචශීලයේ රකිමින් පින්කම් කිරීම ගැන නෙමෙයි දැන් මේ කතා කරන්නේ. ඕනමගේ යුතුකම් ටික කළා, ස්වාමි බහරයවන්න සලකලා, අපි පින්කම් ටිකක් කළා, මරණයෙන් පස්සේ සුගතිගාම වීම දැర్శන අපි මුලින් කතා කළේ. ඒක නෙමෙයි මේ මොහොතේ කතා කරන්නේ. දැන් මේ කතා කරන්නේ සම්පූර්ණම දුක නිදහස් වෙන මේ ලෝකෝත්තර දර්ශනය. ලෝකයේ කල්පයකට වරක්, බුද්ධ අන්තර කල්පයකට වරක් මේ අහන්නට තියෙන දර්ශනය මේ කතා කරන්නේ. අන්නේ දර්ශනයට තුල එනකොට අපි ලෞකික ජීවිතයේ කරුණ සාර්ථක කරගන්නවා. අපි තාම බුද්ධිමත් වෙද්දී අපේ දෛනික ලෞකික සමාජගත ජීවිතය අපි කළමනාකරණය කරගන්නවා. කරගන්න ගමන් අපි බුද්ධිමේ වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තැනක අපි මානසිකත්වයේ තියාගෙන ඉන්නවා. ඒක තමයි වෙනස. එතකොට පින්නතුනේ අපි බුදුදහමේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මෙන්න මේ ඉහළම දර්ශනය ගැන විශ්වාසයෙන් කටයුතු කිරීම. ඒ විශ්වාසයේ තිබුණු පමණට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමයි අපේ ජීවිතයේ වීරයන් බවට පත් වෙන්නේ. ඒ වගේම ඒ ත්‍රිවිධ රත්නය අපේ ජීවිතයේ සජීවි වෙනවා, සක්‍රිය වෙනවා. ඒ ජීවිතය තුළ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාපු බුදුරජාණන් වහන්සේ කෙනෙක් නෙවෙයි, තවමත් වැඩ සිටින බුදුරජාණන් වහන්සේ කෙනෙක්. ඒකයි සඳහන් කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යමෙක් ධර්මය දකිනවා නම් බුදුරජාණන් වහන්සේ දකිනවා කියන එක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් ජීවත් වෙනවා කියන කාරණේ නේ, වරදවා තේරුම් ගන්න එපා. බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාලා අවසන්. නමුත් මේ දර්ශනය අපේ ජීවිතය තුළ සජීවී කරනකොට ඒ බුදු ගුණ, ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සද්ධාදී තථාගතස්ස බෝධි කියපු විදිහට උන්වහන්සේගේ තථාගතත්වය, උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ සරදතා ඥානය අපේ ජීවිතය තුළ සක්‍රිය වෙනවා, අපේ ජීවිතය තුළ සාන්දෘෂ්ටික වෙනවා. අන්න එවැනි මොහොතක ඒ බුදුරජාණන් වහන්සේ අපේ ලෝකය තුළ තාම ඉන්නවා. අන්නේ දර්ශනය තුළ සැරියොත් මොගලන්, මහා කාශ්‍යප, අනුරුද්ධ ආදී මහරහතන් වහන්සේලා ඒ අපේ ආධ්‍යාත්මික ජීවිතය තුළ මිතුරන් බවට පත් වෙනවා. මෙන්න මෙදෙන්න තමයි, මෙන්න මේක තමයි පින්තුනේ කෙනෙක්ගේ ජීවිතයේ උසස්තම ධනය කියලා කියන්නේ. සද්දේද විත්තම් පුරිසස සෙට්ටම්, ශ්‍රද්ධාව තමයි කෙනෙක්ගේ ජීවිතයේ උතුම්ම ධනය කියලා කියන්නේ. ධනයක තියෙන ලක්ෂණය මොකද්ද? ධනයක තියෙන ලක්ෂණය තමයි තමන්ට සතුට සැපද ගෙන දෙනවා. අපි දෛනික ජීවිතයේ අපට ධනය කියලා හිතාගෙන දේවල් ඒව අපට වටින්නේ, ඒ ගැන හිතනකොට අපට සතුටක් ඇති වෙනවා. ඒකෙන් තමන්ට පහසුකම් ටිකක් ලැබෙනවා. හැබැයි ඒ දෛනික ජීවිතයේ තියෙන ඒ සම්පත් එක පැත්තකින් සතුට තියෙන වගේම අනිත් පැත්තෙන් බයකුත් තියෙනව නේද? කොයි වෙලේ නැති වේද, කොයි වෙලේ වෙනස් වේද, කොයි වෙලේ ලෙඩක් හැදේද, කොයි වෙලේ හොරකම් කරාද කියලා බයයි. දැන් බලන්න ලොකු ධනයක් තිබ්බ කියලා කියමුකෝ බලන්න. ගෙදර ලොකු ධනයක්, රත්තරන් බරු ටිකක් වගේ. ඒක වැඩිපුර තියෙන ප්‍රමාණයට සතුටක් වගේම කොච්චර බයක්ද නේ? දවසට කී වතාවක් ඒක තියෙද කියලා බලනවද? එතනට ගොහැරි යනකොට ඒකත් මල්ලකම දාගෙන යන්නේ. ගෙදරත් එනකොට විශේෂ තැනකින් තියලෙන්නේ. ඇතැමිට ගියත් ආයෙ බලන එක තියනද කියලා. වටින ධනියම තමයි. ඒකෙන් සැපතක් සතුටක් ලැබෙන වගේම අනිත් පැත්තේ ලොකු බියක් හට ගන්න වේ. කොයි වෙලේ නැති වෙයිද කියලා බයයි. දරුවෙක් ගැන උනත් බලන්න. දරුවා කොයි මොහොතේ අනතුරක් කරගනින්ද කියලා ඔබ කොච්චර අවධානය දෙන්නේ? ඒව වෙනස් වුණොත් කොච්චර දුකක් ඔබට එනවද? සතුට ලැබෙන වගේම දුකත් එකම කාසිය දෙකට වගේ වෙනතුනි. ඔබ බාහිර භෞතික දේහයකට පුද්ගලයෙකුට සතුට වෙනවා කියලා කියන්නේ, විශ්වාසය තියන් ඉන්නවා කියලා කියන්නේ, ඒ සතුට විඳින ප්‍රමාණයටම අනිත් පැත්තට වෙනස් වෙනකොට දුක් ටිකක් විඳිනවා. ඒකින් කිසිසේත්ම අපිට වෙන්නේ ලැබුණා කමක් නැහැ. නමුත් මේ ආධ්‍යාත්මික ධනය, ශ්‍රද්ධා කියන ධනය මේක පිනතුනි හැම නැති වෙන වෙනස් වෙන දෙයක් නෙවෙයි. මේ ශ්‍රද්ධාවේ තියෙන සම්ප්‍රසාදන ලක්ෂණය හරියට උදක ප්‍රසද මාණිකයක් වගේ, අර කැළඹිච්ච වතුරකට දාන උදක ප්‍රසාද මාණිකයක් තියෙනවා. ඒ මාණිකේ දැම්මට පස්සේ මැණිකේ දැම්මට පස්සේ වතුර පිරිසිදු වෙනවා. වතුරේ දින අපිරිසුදු දේවල් යටට ගිහිල්ලා වතුර ලස්සන වෙනවා, පිරිසිදු වෙනවා. අන්න ඒ වගේ මේ ශ්‍රද්ධාව ඉහළම තැනින් අපේ ජීවිතේ තියාගන්නකොට අපේ හිතේ තියෙන කෙලෙස් ගාක් දුර වෙලා යනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන අවස්ථාව, ධර්මය ගැන සිහි කරන අවස්ථාව, ආර්ය සංඝ රත්නය සිහි කරන අවස්ථාව, අපේ හිතේ ප්‍රසාදයේ ශ්‍රද්ධාව දිනන අවස්ථාව, කොච්චර හිතේ පිරිසුදු බවක් ඇති වෙනවද? බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන අවස්ථාව, සරුවත් හාමුදුරුව, මොගලන් හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව වැනි ඒ ආර්යයන් වහන්සේලා සිහි කරන අවස්ථාව අපේ හිතේ කොච්චර සැනසෙලිදායක අවස්ථාවක්ද? අනේ නිසයි කියන්නේ මේ ලෝකයේ කෙනෙකුට තියෙන ලොකුම ධනිය ශ්‍රද්ධාව කියලා. මෙන්න මෙතෙන්ට තමන් ආවා කියලා තමන්ට බලාගන්න පුළුවන්. බාහිරින් අවශ්‍ය නැහැ, තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන්. කොහොමද බලාගන්නේ? දැන් බලන්න අප අද අපේ ජීවිතේහි වඩාත්ම සතුට ලැබෙන දෙයට තමයි තමන් වැඩිපුර කැමති. ඒ සතුට ලැබෙන දේ තමයි දවසට වැඩිපුර හිතන්නේ. ඒ ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. අද ඔබ වැඩිපුරම කැමති ඔබේ දරුවට නම් ඒ ගැන තමයි වැඩිපුර හිතන්නේ, කතා කරන්නේ. අද ඔබ වෙනත් දෙයකට කැමති නම් එහෙමයි. අද ඔබ වැඩිපුරම කැමති ඔබේ රූප සම්පත්තියට නම් ඒ රූපය ගැන තමයි වැඩිපුර දවසට හිතන්නේ. ඒ රූපේ නඩත්තු කරන්න තමයි වැඩිපුර කාලයක් අප කරන්නේ ඔබ. එතකොට අන්න ඒ දේ එහෙම තියාගෙන කඩු කරන්න එපායි. ඒක එහෙමම තියාගන්න ගමන් අන්න ඊට වඩා ඉහළ තැනකට මේ ශ්‍රද්ධාව ආවට පස්සේ මොකද ලක්ෂණය? තමන්ට දවසට වැඩිපුර මතක් වෙන අර දේවල්ට වඩා බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන. ඇයි? මේක තමයි ජීවිතේ ඉහළම සතුට ලැබෙන කාරණේ කියන එක ගැන තමන්ට දැන් තේරලා තියෙනවා. ඇතැම් විට තමන්ට නිදා ගන්නට වඩා සුවයක් ලැබෙනවා අවදියෙන් ඉඳගෙන මෙන්න මේ තුනට අනුව කාලය ගත කිරීම. මේකට කියන්නේ ජාගරියාන යෝගී කියලා. නිදි වරාගෙන රැහැට අවදි වුණත් සිහි කරන්නේ මෙන්න මේ තුන ගැන. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ තියෙන කරුණු ගැන, සතිපට්ඨානයේ පරිසම්පාදිය, ආරස්නික මාර්ගයේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, මෙන්න මේව තමයි තමන්ට දවසට වැඩිපුර වාර ගණක් හිතෙන්නේ. මේක පිනතුනේ තමන්ගේ මුළු සමස්ත භෞතික ශරීරයටත් මේක බලපානවා. තමන්ගේ මෝනේ ප්‍රසාදයේ, හදවතේ සතුට, මේ තමන්ගේ සෙල්ස් වල ප්‍රසන්න භාවය, මේ සියල්ලක්ම වෙනවා මේ ආධ්‍යාත්මික ප්‍රබෝධයේ ශ්‍රද්ධාව මූලික කරගත්තු මේ ආධ්‍යාත්මික ප්‍රබෝධයේ මේ ශ්‍රද්ධාවන්ත ජීවිතය. අනේ නිසා කියන්නේ කෙනෙකුට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය ශ්‍රද්ධාව කියලා. සද්දේහෙද විත්තම් පුරිසස්ස සෙට්ටම්. ඒ වගේම මේ ශ්‍රද්ධාවට තමන් හානි කරගන්නේ. යම්සි කෙනෙක්ගේ අඩුපාඩුවක් නිසා අපි මෙච්චර මහා ධනයක් ලබාගත්තු මේ ධනය වෙනත් අයගේ අඩුපාඩු නිසා අපි මේකට හානියක් කරගන්නේ නැහැ. ඇයි? අපට මේ සැනසෙන්න තියෙන මාර්ගයේ ශ්‍රද්ධාව. අන්න ඒ ශ්‍රද්ධාව එන්න එන්නම වැඩි වෙන විදියට කල්යාණ මිත්‍රත්වයෙන්, ඇසුරෙන්, ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරයෙන්, ධර්ම අනුව ප්‍රතිපදාවෙන් මේ ශ්‍රද්ධාව වැඩි කරගන්නවා. ඒ ශ්‍රද්ධාව ටිකෙන් ටික වැඩි වෙලා ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා. ඉන්ද්‍රිය කියන්නේ අධිපති භාවය, තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛ අංගයක් බවට පත් වෙන ශ්‍රද්ධාව. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කරුණු පහකින් තමන්ගේ ජීවිතයේ ඉහළම තැනකට ඉස්මතු වෙනවා. ඊට පස්සේ ඒ කරුණම බලධර්ම වෙනවා. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා. එතකොට අර ශ්‍රද්ධා බීජයෙන් පටන් අරගෙන ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙලා, ශ්‍රද්ධාව බල ධර්මයක් වෙලා, ඊට පස්සේ තුලින් ඉන්ද්‍රිය ධර්ම දීන වෙලා තවදුරටත් බොජ්ජංග ධර්ම, සති ධම්ම විද්‍යාදී බොජ්ජංග ධර්ම වැඩෙනවා. මෙන්න මේ බොජ්ජංග ධර්ම වලට කියන්නේ හරියට සක්විති රජතුමාට පහළ වෙනවා රත්නයන් සප්ත රත්නයන්. ඉස්ත්‍රි රත්නය, අස්ස රත්නය, හත්ති රත්නය, පරිණාක රත්නය, මේ වගේ රත්නයන් හතක් පහළ වෙන සක්විති රජ කෙනෙකුට. සක්විති රජ කෙනෙක්ගේ පහළ වීමෙන් ලෝකයේ තුල මේ සප්ත රත්නයන් පහළ වෙනවා. රජතුමාට පහසුවෙන් කටයුතු කරගන්න. අන්නේ වගේම තමයි තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් ලෝකෙට ලැබෙන මහා රත්නයන් හතක් තියෙනවා. මොන දේ රත්නයන් හත? ඒ රත්නයන් හත තමයි සත්‍යබෝධංග, සති සම්බෝධංග, ධම්මවිජේ සම්බෝධංග, විරිය සම්බෝධංග, පීති සම්බෝධංග, පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම තමයි එදා සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙදර හිටියනම් ලැබෙන්නේ අර හත්ති රත්නය, ඉත්ති රත්නය, අස රත්නය වගේ රත්නයක්. උන්වහන්සේ පැවිදි වෙච්ච නිසා, සම්මා සම්බුදුන නිසා අපට ලැබුණා මෙන්න මේ සත්‍ය බොජ්ජංග නැමැති මේ රත්නයන් හත. ඒ ඔස්සේ ආරණ්‍ය මාර්ගයේ සම්පූර්ණ වෙලා විද්‍යා විමුක්තිය කරා අපට යන්නට අවස්ථාව තියෙනවා. තොට මේ අද කතා කළේ කෙනෙකුට තියෙන වටිනාම ධනය ශ්‍රද්ධාව කියන එක. දෙවෙනි කාරණය තමයි කිංසු සුජින්නෝ සුකමාවහාති, උමකින්ද සැපය ගෙන දෙන්නේ. ධම්මෝ සුජින්නෝ සුකමාවහාති, ධර්මයේ හැසිරීමෙන් තමයි සැපය ගෙන දෙන්නේ. දන් දීම ධර්මයේ හැසිරීම, සිල්වන්ත වීම ධර්මයේ හැසිරීම. අපි කම්මස්සගත සම්මාදිට ආවට පස්සේ අපේ ජීවිත තුළ වෙනසක් වෙනවා. ජීවිතයේ සතුට ලබන්න තියෙන කාරණාවට ඉස්මතු වෙනවා. අන්න ඒවට තමයි කියන්නේ මංගල කාරණා කියලා. මාතා පිතෝ පဋාණං පුත දාරස සංඝෝ ආරති විරති පාපා දානංච ධම්මචර්යාච ඥානකානංච සංඝෝ කාලේන ධම්මසවනං කාලේන ධම්මසංගච්ඡා. මෙන්න පින්නතුනේ අපේ ධර්මයේ හැසිරෙන අවස්ථාව. කම්මස්සගත සම්මාදිකේ ලැබුණු පමණට තමන්ගේ දෛනික ජීවිතේ හරියට මල් පිපෙනා වගේ මංගල කාරණා ඉස්මතු වෙනවා. උදේ අවදිච්ච මොහොතේ පටන්ම තමන්ට පුළුවන් මට්ටමේ බුදුරජාණන් වහන්සේට තැන් වේදුරක් පූජා කරනවා, මල් ටිකක් පූජා කරනවා, ඥාතිවරයෙක් කියනවා නම් සලකනවා, අම්මා තාත්තිනව නම් උපස්ථාන කරනවා, දරුවන්ට මෛත්‍රියෙන් කැම බීම ටික සකස් කළ දෙනවා, සාමි භාර්යාවන්ට ආදරෙන් කතා බහ කරලා උදව් කරනවා, බණ ටිකක් අහනවා, කලමුණ සලකනවා, කෙනෙක් හම්බුනහම ධර්ම සාකච්ඡාවක් කරනවා, දානයක් දෙනවා, කලමුණ සලකනවා. මෙන්න පින්නතුනේ අර වෙනද අපි බාහිර දේවල් වලින් සතුට බලාපොරොත්තු වෙන ගිය අපට දැන් අපිම ජීවිතයේ සතුට ලබන මාවතට ඇවිල්ලා තියෙනවා. එහෙම ගිහිල්ලා ටිකෙන් ටික වඩාත්ම ධර්මයේ හැසිරීම කියලා කියන්නේ මොකද්ද? ධම්මෝ සුචින්නෝ සුඛමාවහාතේ කියලා ඉගෙන මට්ටම තමයි පිනතුනේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා අත්ථ වික්ඛවේ ධම්මා අවිඤ්ඤා භාවේ තබ්බා. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් වඩන තියෙනවා නම් ඒ මොකද්ද වඩන තියෙන්නේ? ඒ වඩන තියෙන දේ තමයි සමත විදර්ශනා කියන කාරණා දෙක. කමඨාන 40ක් තියෙනවා සමත භාවනාවේ. ඒන් කැමැති කමඨානක් හෝ කමඨාන කීපයක් නිතර තමන් පුහුණු කරනවා. භාවනාවකට නිතර මනස හුරු කරමින් ඉන්නේ. අනිත් පැත්තෙන් පින්නතුනේ විදර්ශනා භාවනා පැත්තට ටිකෙන් ටික යොමු වෙනවා. ලෞකික ජීවිතයේ සාර්ථකත්වය සඳහා සමත කමඨහනකේ ජීවිතයේ අර්ථවත් කරගන්න ගමන් ඒකෙන් තමන්ගේ හිතේ තියෙන කාම ඡන්දාදී නීවරණයන් ටිකෙන් ටික යටපත් වෙනකොට තමන්ටම තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙන බව පේනවා. වෙනද බාහිර දේවල් වලින් සතුට හොයාගෙන ගිහිපුවා අපි දැන් අපටම සතුට විඳින ක්‍රමයක් අපි හොයාගත්තා. අන්නේ තෙන්දී තමන්ට මේ පරිවර්තන වෙන ආකාරය තමන්ගේ ජීවිතය තුළම දැක ගන්න පුළුවන්. කොහොමද? කලින් අපි පංචශීලය රකිමින් හිටිය අපි ඒ පංචශීලයේ තුලත් හොඳට ස්ථාර වෙන ගමන් තවත් ඊට වඩා ඉහළ තැනකට තමන්ගේ ආධ්‍යාත්මික මට්ටම දියුණු වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ආජී මට්ටමක සීලය. බොරු කීමෙන් වැන්වීමට විතරක් නෙවෙයි, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම මේ වගේ වෙන් වෙලා, මිච්ඡා ආජීවෙනුත් වෙන් වෙලා දැන් මේ ඔහු ආරස්නංගේ මාර්ගයට ඇවිල්ලා තියෙනවා. වන්න පින්නතුනි අර ශ්‍රද්ධාවෙන් ආරම්භ කරපු ගමන් මග ධම්මෝ සුචින්නෝ සුඛමාහාතේ කියන විදිහට තමන්ගේ ජීවිත ඉදිරි පිට රෙඩ් කාපට් එකක් රතු පරසක් රන් පරසක් දිගහැරුණා. ඒ මොකන්ද? ඒ තමයි ආරස්නංගේ මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව වායාම, සති සමාධි. තමන් තියෙන හැම පියවරකම තමන් පිළිගන්න හරියට නෙළුම් මල් අටක් පිපිර වගේ තමන්ගේ පාපියුම පිළිගන්න මේ ආරස්නංගේ මාර්ගයේ අංගට නිතරම ඉන්නව සැදී පැහැදී. ආරස්නංගේ මාර්ගයට කියන්නේ ද 8 steps of happiness. සතුට ලබන පියවර 8 කියලා කියන්නේ. The 8 steps of happiness. සතුට ලබන මාවතෙහි පියවර 8 විදියටයි ආරසිනිය මාර්ගය කියන්නේ. ඒ මොකද්ද? සම්මා දිට්ඨිය. නිතරම මෙන්න මේ ලෝකෝත්තර දර්ශනයත් එක්ක තමන් ඉන්නේ සුතමේ ප්‍රඥාවෙන් අසහා දැනගත්තෝ මේ දුකය, දුකේ හට ගැනීම සහ දුකේ නිරෝධය තමන් දකිමින් නුවණින් දකිමින් ඉන්න. මොකද මේ දර්ශනය සම්මා දිට්ඨිය. ඇහැට රූපයක් පේනකොට බාහිර මේ මොහොතේ පේන රූපය කියලා හිතුවොත් අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං කියන පරිසම්පාදාංග තුල ගිහිල්ලා අපට විශාල ජීවිත අනුසුරක් දුක් සමුදායක් වෙනවා. ඒ ඇහැට පේන රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච රූපය මේ මනෝ විඥාණයෙන් කියලා දැක්කොත් අවිඤ්ඤායත්තේ වශේෂී රාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මෙන්න මේ පරිසම්පාය චක්‍රයේ නිදහස් වීමේ දර්ශනය. මෙන්න මේක තමයි සම්මාදිටිය කියන්නේ. මේක තමයි දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන සම්මාදිටියේ සුතමේ ඥාන, සුතමේ ප්‍රඥා අවස්ථාව. මෙන්න මේ සම්මා දිට්ඨිය නිතරම දිනු වෙන විදියට කටයුතු කරන්න ඕන. මේ සම්මා දිට්ඨියට කරුණු පහකින් නිතර උපකාරවත් බව ලබන්නට ඕන. අනුග්‍රහිත සූත්‍රය ආදී සූත්‍රවලදී මේක පැහැදිලි කරනවා. සම්මා දිට්ඨියට සීලයෙන් අනුග්‍රහ ලබන්නට ඕන. සීලානුග්‍රහිතා හෝති. සීලෙන් අනුග්‍රහ ලබන්නට ඕන. සුතානුග්‍රහිතා හොවති. ශ්‍රුතවත් භාවයෙන් ඇසීමෙන් ධර්ම ශ්‍රවණයෙන් උපකාරවත් බව ලබන්නට ඕන. සාකච්ඡානුග්‍රහිතාය. ධර්ම සාකච්ඡාවෙන් මේකට අනුග්‍රහ බව ලබන්නට ඕන. සමථානුග්‍රහිතා. සමතෙන් උපකාරවත් බව ලබන්නට ඕන. විපස්සනානුග්‍රහිතා හොවති. විපස්සනාවෙන් උපකාරවත් බව ලබන්නට ඕන. සීලෙන්, ශ්‍රුතවත් භාවයෙන්, ධර්ම සාකච්ඡාවෙන්, සමතෙන්, විපස්සනාවෙන් කියන මෙන්න මේ කාරණාවලින් මේකට උපකාරවත් බව ලබන්නට ඕන. පින්තුනි ආරසිංහාර මාර්ගයේ මුල්ලංගේ ඒ සම්මාදිටිය ලැබුණු පමණට සම්මා සංකල්පය ඇති වෙනවා. නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නිතරම දෙයක් අත්හරින බලාගෙන නැත්නම් පංචකාම සම්පත්තියෙන් නිදහස් වෙන මානසිකත්වයේ තමයි නිතරම ඉන්නේ. ඒකට කියනවා නෙක්ඛම්ම සංකප්ප කියලා. අව්‍යාපාද සංකප්ප නිතර අනිත් කෙනා කෙරෙහි මෛත්‍රිය සාගතය බලන්නේ. කෙනෙකුගේ අඩුපාඩුවක් සිද්ධ වුණත් තමා මෛත්‍රිය සාගත වෙන්නව නම් ඒ ප්‍රශ්නේදී තමන්ගේ පැත්තේ නෙවෙයි බලන්නේ, ඒ ප්‍රශ්නේ වෙච්ච කෙනාගේ පැත්තෙන් බලන්නේ. ඒ වගේම කල්පනා කරනවා මගේ ඇති මේ වරද වුණා නම් මට මොකද වෙන්නේ? මගේ ළඟම ඥාතිවරයෙකු උඩ මගේ දරුවෙක්ගේ ඇති මේ වරද වුණා නම් මොකද වෙන්නේ කියලා බලනවා. එතකොට අර හිතේ තියෙන අමනාපකම් ගාක් අඩු වෙලා යනවා. පින්නතුනි, අපේ හිතට බොහෝ විට පීඩාගෙන දෙන දෙයක් තමයි අනිත් අය කිරේ තියෙන අමනාපය. ඒ නිසා ආධ්‍යාත්මික ගමනේ ආරම්භයේදීම තියෙන ලක්ෂණයක් තමයි යන්තං සන්තං පදං අවිසමේච්ඡ සබ්බේ සත්තා බවන්දු සුගතත්තා කියලා දේශනා කළා. යම්කිසි ශාන්ත පදයක් කැමති නම්, නිවෙන සැනසෙන බවකට පත්වෙන්නට කැමති නම්, ඒ කැමති වෙන කෙනා විසින් ඇති කරගත යුතු මූලික ආකල්පයක් තමයි මොකද්ද? සබ්බේ සත්තා බවන්දු සුගතත්තා. සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියන හැඟීම. පින්වතුනි, අපි මේ සසරෙන ගමනේදී අපට අම්ම නොවෙච්ච, තාත්ත නොවෙච්ච, දුව නොවෙච්ච, පුතා නොවෙච්ච, ස්වාමි පුරුෂයා නොවෙච්ච, භාර්යාව නොවෙච්ච කිසිම කෙනෙක් මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි පින්වතුනි, සත්ත්ව අතරවත් නෑ. ඒ තරම් අතිශය දිග ගමනක් මේ අපේ නාස්තාව. මේ අවුරුදු 50කට ජීවිතය ගැන හරියට ට්‍රාන්සිට් එකක් වගේ. ට්‍රාන්සිට් එක ගුවන් ගමනකදී මැද ටික වෙලා කින්න වගේ තමයි. අපි මේ දිග ගමනක් මේ සංසාරය යන්නේ. අන්නේ ඉන්න ටික කාලෙදී පේනතුනේ තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනට අනිත්‍ය නිසා බාධා කරගන්න එපා. කිත්නරක් කරගන්න එපා. අපි මේ ලොකු ආධ්‍යාත්මික ගමන කියන්නේ සාමාන්‍ය කෙනෙක් වගේ අවිද්‍යාවට අසු වෙලා යන දුක් විඳින ගමනක් නෙවෙයි අපි යන්නේ. අපිට වඩා වෙනස් අය. අපේ සසර පින් කළා, ශ්‍රද්ධාවන්ත අම තාත්ත ලැබලා, උපතිනම බෞද්ධයන් වෙලා මේ මහා නිධානයක් ලැබුවේ අපි සසර පින් කරපු අය. අපි සත්පුරුෂයන් ඇසුරු කරමින් අපි ආධ්‍යාත්මික ගමන යන අය. අන්නේ ආධ්‍යාත්මික ගමනේදී අපි අනිත්‍ය නිසා මේ ගමනට අපි කිසි විටකත් බාධා කරගන්න හොඳ නැහැ. අන්නේ ගමනේදී සම්මා සංකප්පය, නෙක්ඛම් සංකප්පයෙන් පරිත්‍යාග සීලයේ වෙමින්, ටිකින් ටික පංචකාමයෙන් දුරු වෙමින්, මෛත්‍රී සිතුවිල්ල වඩමින්, ඒ වගේම අවිහිංසා සංකප්පය, වෙනත් කෙනෙකුට හිංසාවක් නොකරන ආකල්පයෙන් නිතරම කාලය ගත කරනවා. වරදක් වෙච්ච කෙනෙකුටවත් පින්නතුනි අපි හිංසාවක් කරන්න හොඳ නැහැ. කෙනෙක්ගේ අතින් වරදක් වෙනවා නම් ඒ වෙන්නේ යාගේ නොදැනුවත්කම හින්දානේ පින්නතුනි. ඔබ තරම් ඒ ධර්මයේ දන්නවා නම් ඒගේ අතින් මේ වරද වෙන්නේ නැහැ. වරදක් සිදු වෙන කෙනෙක් දැක්ක ගමන්ම හිතන්න එයා ඔබ තරම් ධර්මයේ දන්නේ නැති කෙනෙක් කියලා. එනිසා ඒ කෙනාගෙන් ඒ වරද වෙන්නේ. ඔබ තරම් බණ අහපු කෙනෙක් නම් ඇතැමිට ඒක නා ඔබට තරම් යාට ධර්මයේ තේරිලා තියෙනවා නම් ඇතැමිට ඔබට වඩා ඒ කට්ටිය හොඳ වෙනවා. ඔබට ලැජ්ජේ හිත සමාලාට. ඔබ තරම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා බණ අහලා සිල් අරගෙන නම් එයා ඉන්නේ. එයා ඇතැමිට ඔබට වඩා හොඳ වෙන තිබුණේ. ඒක නැති වෙච්ච නිසා එයාගේ ඇතින් මේ අඩුපාඩු වෙන්නේ කියලා නිතරම හිතන්න. ඒ වගේම ඔබේ හිත ලස්සන මලක් වගේ තියාගන්න ඒ මලට අනිත්‍යය නිසා හානි කරගන්න එපා. ඔබේ හිතට හානියක් වුණොත් ඒකේ දුක, වේදනාව, සන්තාපය විඳින වෙන්නේ ඔබට. ඒ නිසා අනිත්‍යයේ අඩුපාඩු නිසා අපි හිත නරක කරගන්න ඕනේ අවශ්‍ය නැහැ. අපි නිතරම මෙන්න මේ සම්මා සංකල්පයෙන් නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ යහපත් සංකල්පනාවලින් අපි නිතරම ආශය කරන්න ඕන. ඒක නිකන් ලැබෙන්නේ නැහැ කියලා තේක ලැබෙන්නේ අර සම්මා දිට්ඨිය ලැබුණු පමණට. සම්මා දිට්ඨිය නිකන් ලැබෙන්නේ නැහැ. සම්මා දිට්ඨියට ආසන්නතම හේතු දෙකක් තියෙනවා. ඒ තමයි ධර්ම ශ්‍රවණිය නැත්තම් පරතෝ ගෝසිය සහ යෝනිසෝ මනසිකාරය කියන කාරණා දෙක. යෝනිසෝ මනසිකාරය සහ පරතෝ ഘോഷ කියන ප්‍රත්‍ය දෙකෙන් සම්මාදිටිය ලැබෙනවා. සම්මාදිටිය ලැබුණු පමණට අපේ ආධ්‍යාත්ම ගමන් මඟ විවර වෙනවා. අපේ නිවෙන සැනසෙන ජීවිතේ වනාත්ම සතුටින් ජීවත් වෙන ජීවන ප්‍රතිපදාවකට මුණගැහෙනවා. ආරසනික මාර්ගයේ ඒ ලැබීම සමගම සම්මා සංකල්ප ඇති කර ගන්නවා. එපමණට සම්මා වාචා තමන්ගේ වචනෙහි සංවරයක් ඇති වෙනවා. The discipline in speech. භාෂාවේ විනය. පින්තුනේ අපි ආධ්‍යාත්මික ගමනමකට පිවිසියාද කියලා බලන බාහිර නුවණැති කෙනෙක් බලන එක සංකේතයක් තමයි භාෂා හසුරුවනාකාරය. එනිසා භාෂාව ජීවිතයේ විශාල පැතිකඩක් විවර වෙනවා. ප්‍රකාශ වෙනවා. කෙනෙක් කොයිතරම් ප්‍රඥාවන්තද කියලා බලන්නේ භාෂාවෙම තමයි. කෙනෙක් හැසිරෙන ආකාරයෙන් ප්‍රඥාව බලන්න බෑ. හොඳ ලස්සනට තැන්පත්ව ගියා කියලා හෝ ප්‍රඥා කියන උඩ නිහඬව හිටියේ කියලා හෝ කෙනෙක්ගේ ප්‍රඥාව බලන්න බෑ. කවුරු කෙනෙක් බලනකොට කවුරු හරි අපි දන්නේ තේ කෙනෙක් අපිගෙන් බොහොම නිස්සද්දව ඉන්නවා. hina වේවි ඉන්නවා. අපි කිය අපිට කියන්න පුළුවන් හරි ප්‍රඥාවන්ත කෙනෙක් කියලා. ළඟට බලනකොට යන්නේ කන්ද ගැහෙන්නේ සමානට. ඒකයි. පින්න තුනේ කෙනෙක්ගේ බාහිර සංවරය නෙවෙයි ප්‍රඥාව බලන්නේ. ප්‍රඥාව බලන්නේ මොකෙන්ද? සාකච්ඡාය පඤ්ඤා වේදි තබ්බෝ. කෙනෙක්ගේ ප්‍රඥාව ප්‍රකට වෙන සාකච්ඡාවෙන් ධර්මයේ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකින් තමයි යගේ ප්‍රඥාව බාහිරට විකසිත වෙන්නේ. අනේතෙනි පින්නතුනේ භාෂාව ඉහළම මට්ටමකින් අපේ පවත්වා ගන්නට ඕනේ. ඒක නිකන් કૃතිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සම්මා සංකප්පයත් එක්ක එන්නේ. ඒ සම්මා සංකප්පෙට මුල් වෙන්නේ සම්මාදිටිය. එතකොට බොරු කීම, කේරම් කීම, හිස් වචන කීම, පරස් වචන කීම කියන මෙන්න මේ හතරෙන් ඔහු වෙන් වෙනවා. විතරක් නෙවෙයි අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවේ මේ වචනේ පාවිච්චි කරලා එක සුළු හෝ වරදක් කරන තරම් ඔහු බිය වෙනවා. වචනේ පිට වෙන කලින් වචනේ තියෙන්නේ තමන්ගේ පාලනේ. හැබැයි වචනේ පිට වුණාට පස්සේ තමා වචනේට යටත් වෙනවා. වචනේ කටින් පිට වෙන කලින් ස්වාමිය තමන්, මාස්ටර් තමන්. වචනේ පිට වුණාට පස්සේ මාස්ටර් වෙන වචනේ. තමන් දෙවනිය වෙනවා. ඒ නිසා ඒ වචනේ වෙනුවෙන් තමන්ට පෙනී සිටින වෙනවා. ඒ වචනේට වග කියන්න වෙනවා. ඒකෙන් වරදක් වුණොත් ඒකෙන් පසුතැවිලි සිද්ධ වෙනවා. ඒක බොහොම දීර්ඝ කාලයක් වෙන්න පුළුවන්. අනේ නිසා පිනතනි වචනේ ගැන හුඟක්ම කල්පනාකාරී වෙන්න ඕන. අනිත්‍යගේ වැරදි අඩුපාඩුවලදී අපි කතා කරද්දී හුඟා කල්පනාකාරීව මේ වචනේ මෙහෙවන්නට ඕන අපි. ඒක තමයි සම්මා වාචා කියලා කියන්නේ. ඒ වචනේ තියෙන භාෂාවේ තියෙන සංවරය විනය ගැන අබේ රාජකුමාර සූත්‍රයේ විස්තර වෙනවා. අබේ රාජකුමාර සූත්‍රය බුද්ධ සම්මල තියෙන ලැන්ග්වේජ් ෆිලොසොෆි එක ගැන හොඳ විග්‍රහයක් දැක්වෙනවා. ඊළඟට පින්නතුනේ සම්මා කම්මන්ත. දැන් බලන්න සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්ප ඇති වෙච්ච ගමන් සම්මා කම්මන්තේ, ඒ කියන්නේ නිවැරදි කායික ක්‍රියාවලිය ඇති වෙන කලින් ඕගේ වෙන පරිවර්තනය මොකද්ද? සම්මා වාචා කියන එක. වචනේ පැහැදිලි වෙනසක් වෙනවා. ඒක තවදුරටත් ධ්‍යාන වඩනකොට විතක්ක විචාර මුල් කරගෙන ප්‍රථම ධ්‍යානෙ ලබා ගන්නවා. එයින් පස්සේ විතක්ක විචාර නැති වෙන මට්ටමට වෙනවා. අපි භාෂා විවහාර කරන කලින් අපි හිතින් යම්කිසි දෙයක් කතා කරනවා. අන්නේ හිතින් කතා කරන දෙයට කුසල අරමුණක් ඇතුළත් කිරීම තමයි සමත කමඨහනක පදනම. ඒක ප්‍රථම ධ්‍යානෙ තුළදී ඒක පාදක කරගෙන ධ්‍යානෙ ලබලා දෙවෙනි ධ්‍යානෙදී විතක්ක විචාර දුරු කරමින් තමයි අපි මෙයන්නේ. ඉතින් අන්තිමට නිරෝධ සමාපත්තියට යන මට්ටමට යනවා මේ ආධ්‍යාත්මික ගමන. සම්මා කම්මන්ත කියන්නේ පින්නතුනි ප්‍රාණඝාතය, සොරකම සහ කාමමිත්‍යාචාරය කියන මෙන්න මේ කරුණු තුනේ වෙන්වීම. නැත්තම් කායික වශයෙන් අපෙන් සිදුවන වැරදි වලින් වෙන්වීම. පින්නතුනි අපේ දැන් මේ යන්නේ සතුට සැනසීම හොයාගෙන යන්නේ. ඒ යන ගමනේදී අපි වඩාත්ම සතුටෙන් ඉන ක්‍රමයට යන්නේ. සොරකම් කරෝතින්, සත්වඝාතනය කරෝතින්, වැරදි චර්යාවකින් හිටියොත් අපටම මේ ජීවිතයේ දුක් විඳින වෙනවා. ඒ නිසා අපි කවදාවත් දුක් විඳින කැමති නැහැ. පින්නතුනි ධර්මයේ හැසිරීම තමයි ජීවත් වෙන තින ලේසියම ක්‍රමය. නිවැරදි සම්මාදිතිය ලැබුණොත් එයාට පින්නතුනි ධර්මයේ හැසිරීම තමයි පහසුව. ධර්මයෙන් වෙන්වීම තමයි අපහසුය. ධර්මයෙන් අයින් වීම හරියට මාළුවේ වතුරෙන් ගොඩ දානවා වගේ. සම්මාදිතිය එනකන් අපිට පින්නතුනි ධර්මයේ හැසිරීම තමයි අමාරු. සම්මාදිතියට ආවට පස්සේ ධර්මයෙන් වෙන්වීම ආරස්නෙන් ගමාරෙන් වෙන්වීම තමයි අමාරු ඊට පස්සේ. ඇයි වෙන් වෙච්ච ගමන්ම අර රෙඩ් කාපට් එකෙන් ආයි මොනවා වගේ. ඊට පස්සේ කටු, බොරළු, මඩ ඒ පාරේ තමයි යන්න වෙන්නේ. දුක් විඳින්න බැනුම් අහමින්, නිඳා පාස විඳින්න, පසුතැවීම යන්න වෙන්නේ. අන්නේ ගමනින් අපි මුදවලා ලස්සන රතු කාපට් එකකට අපි තිබ්බ වගේ තමයි ආරස්නෙන් ගමාරෙ කියලා කියන්නේ. සමකමන්ත අපි කයින් කරන ක්‍රියාවල් අපි නිවැරදි ක්‍රියාවල් කරනවා. මේ සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව දැහැමි දිවි පෙරතන් ගත කරනවා. මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවෙන් ජීවිතං කප්පේති. වැරදි ජීවන ප්‍රතිපදාවලින් වෙන් වෙලා තමා උපේන ධනිය ධාර්මික උපයනවා. මෙන්න මේක සම්මාදිට්ඨිය යන කෙනෙකුගේ ලක්ෂණය. ආරෂ්ඨංගික මාර්ගය යන කෙනෙකුගේ ලක්ෂණයක් මේක. මෙන්න මේ මාර්ගයේ යනකොට පින්නතුනි ඒකේ නා සම්මා වායාම ඇති වෙනවා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. නූපං අකුසල ධම්ම නොයිපදීමට. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. උපන්නා වූ අකුසල ධම්ම දුරු කරන්නට. අනුපන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය. නූපං කුසල ධම්ම උපදවන්නට. උපන්නානම් කුසලානම් ධම්මානම් තිතියා බිහියෝ භාවය වේ පොළාය. උපන්නා වූ කුසල ධම්ම තවදුරටත් දිනු කර ගන්නට ඕනිතර උත්සාහ කරනවා. අකුසලෙ මිදෙන්නට කුසල් දිනු කර ගන්නට කියන උත්සාහයට කියනවා සම්මා වායාම කියලා. ඔහු නිතරම ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන තමයි හැම මොහොතක්ම පාවිච්චි කරන. ඒක සීල් ගත් දවස් විතරක් නෙවෙයි. ගෙදර ඉන්නකොට, දරුවන්ගේ වැඩ කරනකොට, රැකී රක්ෂා කරනකොට, මගතොට යනකොට, ව්‍යායාම කරනකොට, කෙනෙක් මුණ ගැහෙන අවස්ථාව, ඒ හැම අවස්ථාවකදීම තමන් කුසලයක් කරගන්න උපකාරයක් කරගන්නවා. හැම ඉසුවකක්ම ඔපචුනිටි එකක් කරගන්නවා. කම්මලේ තියෙන හැම යකඩ කෑලකින්ම කම්මල් කරුවා වැඩක් ගන්නවා. ඔහු කිසිම යකඩ කෑනක් අක දන්නේ. අවසාන මොහොත දක්වාම ඔහු යකඩ කැඩියෙන් වැඩ ගන්නවා. අන්නේ වගේ අපට අපේ ජීවිතයේ එන හැම අභියෝගයක්ම අපේ කුසල කරන්නේ යොදා ගන්නවා. අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නට අපේ හැම දෙයක්ම උපයෝගී කරගන්නවා. ඒක තමයි සැබෑ සුචරිතවත් ජීවිතය කියලා කියන්නේ. සම්මා සති නිතර අපි සිහියෙන් කාලය ගත කරනවා. සතිමත් බව තමයි බුදුදහමේ මූලික ඉගැන්වීම පිනතුනි. ආධ්‍යාත්මික ගමන මගේ පදනම බේස් එක තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ ඒ කායන වයම් බෙක්ක වේමග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවාන සමතෙක්කමාය දුක දෝමනස්සනං අත්ථංගමාය ඥායස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදි දං චත්තාරෝ සතිපට්ඨාන කියලා. සත්තාන විසුද්ධිය සත්‍යංගයේ මානසික පරිසුද්ධත්වය සඳහා සෝක පරිදාන සමතික්‍රමාය සෝක පරිද්දවයන් ඉක්මවීම සඳහා දුක් දෝමන සනමත්තන් ගමාය දුක් දෝමන දුරු කිරීම සඳහා ඥාය සදිගමාය මේ ආර්ය ඥාය ප්‍රකට කරගන්නට නැත්නම් ඥානෙ ලබන්නට නිබ්බාන සත්‍ය කිරියාය නිර්වාණ සාක්ෂාත් කරගන්න තියෙන එකම මාවද තමයි සතර සති පට්ඨානයි කියලා කියන්නේ. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරේ සිහි පිටුවා ගැනීම. ඒ සිහි පිටුවා ගන්නේ කොහමද? ඒ සිහි පිටුවා ගන්නේ අර දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව තියෙන දර්ශනය ඇතුවයි සතිපට්ඨානට එන්නේ. අනේ නිසයි සඳහන් කරන්නේ සතිපට්ඨානය ගැන විස්තර කෙරෙන බොහෝ සූත්‍රවල දැක් වෙනවා. ආධිකේනේව කුසලේසු ධම්මේසු පරිසුද්ධේහි සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුඛා කියලා කාරණය. සතිපට්ඨානය පුහුණු කරන කලින් ආරම්භයේදීම සීලය පිරිසුදු වෙනට ඕන, දැක්ම ඍජු වෙන්න ඕන කියලා. විෂන් එක ක්ලියර් වෙන්න ඕන. මොකද විෂන් එක? විෂන් එක කියන්නේ අර දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව සුතමේ ඥානෙ තියාගෙන තමයි මෙන්න මේ සතිපට්ඨානෙට එන්නේ. ඒ සතිපට්ඨානය තුළින් අපට මූලික වශයෙන් දැනුම තියෙනට ඕන ස්කන්ධ පංචකය පිළිබඳව. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ ගැන කිසියම් අවබෝධයක් අපට තියෙනට ඕන. මොකද්ද මේ පහ කියලා කියන්නේ? අපේ ඇසට රූපයක් පේන අවස්ථාව, ඇසට රූපයක් පතිත වෙන මුල් අවස්ථාවේදී මේ ස්කන්ධ දෙක ක්‍රියාත්මක වෙනවා. ඇස රූපය දෙක රූප ස්කන්ධය, ඒ හරහා ඇතිවන වේදනා විස්පර්ශින් ඇතිවන වේදනා වේදනා ස්කන්ධය, ඒ පිටඟ හට ගන්නා වූ හඳුනා ගැනීම සංඥාව, ඒක දැන ගැනීම විඥානය, ඒ පිටඟ ඇතිවන චේතනාව සංඛාරය. මේ මුල් ස්කන්ධ ටික දුකක් සැපක් අත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ උපේක්ෂා සාගත මට්ටමේ ස්කන්ධ පංචකය. අන්නේ ස්කන්ධ පංචකය අපේ ලෝකෙට එන්නේ සංඛාය විදියට, උපාදාන ස්කන්ධ පංචකයක් විදියට. මුල් අවස්ථාවේ ඒක පිරිසිදුයි. පවස්තරමින්නම් බෙක වේචිත්තං කියන්නේ මෙන්න මේ විපාක මට්ටමේ විඥානේ. ඒකටම තමයි කියන්නේ පකති පරිසුද්ධ මිදං චිත්තං කියලා. පොඩි නාමයේ හිත පිරිසුදු කියන කතාව නෙමෙයි මේ කියන්නේ. විපාක මට්ටමේ විඥානය මේ පිරිසුදු කියලා කියන්නේ අන්නේ විඥානය සහිත වූ ස්කන්ධ ටික සඳහා ඒකටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්නේ මේ දුක්ඛ සත්‍ය මට්ටමේ තියෙන ස්කන්ධ ටික පරිඤ්ඤයම් පිරිසිදු දැනගන්න ඕන. ඒ මොල් විපාක මට්ටමේ ස්කන්ධ ටික දුරු කරන්න කියලා නෑ. පින්නතුන අපේ ආධ්‍යාත්මික ගමන් මගේ බුද්ධිය ලබා ගන්න මාවතෙහි ප්‍රධානතම සංදිස්ථානයක් තමයි සතර සතිපට්ඨානය වඩන කලින් ස්කන්ධ පංචකය ගැන පැහැදිලි දැක්මක් අපට තියෙන්න ඕන. එතකොට විපාක මට්ටමේ තියෙන ස්කන්ධ ටිකේදී ඒ ස්කන්ධ ටික අතීත කර්ම විදියට අපට ලැබෙන විපාකයක් ඒක. ඇතැමිට සැප විපාකයක්, කුසල විපාකයක්. ඒ මුල් ස්කන්ධ පංචකය දුරු කරන්න කියලා නෑ බුදුහාඳුරෝ. එහෙම දුරු කරන්න කියපුවෙත් බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා. ඉන්ද්‍රිය පාරා සූත්‍රයක තමයි කියන්නේ. අර පාරා ශරීර කියන බ්‍රාහ්මණේ කෝවි ශිෂ්‍යයට උත්තර මානවකයට කියන්නේ. ඇසෙන් රූප නොදෙක ඉන්න, කනෙන් ශබ්ද නහා ඉන්න. එතකොට ඉන්ද්‍රිය සංවර වෙනවා කියලා. ඒ කියන්නේ අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකය දුරු කරන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා, එහෙනම් ඇහෙන් රූප නොබල ඉන්නව නම්, කනෙන් ශබ්ද නොහා ඉන්නව නම්, උපතින්ම අන්ධය, උපතෙන් බහිරිය, එහෙනම් ඒ වහන්නේත් නැහැ බලන්නේත් නැහැ. එහෙනම් ඒගොල්ලන් බාහිරින්ද්‍රිය පුද්ගලෙන්ද කියලා ඇහුවා. ඇහෙන් රූප නොදැක හිටියට, නොබල හිටියට, කනේ ශබ්ද නාහිරියට ඉන්ද්‍රිය භාවිත ඉන්ද්‍රිය පුද්ගලෙක් වෙන්නේ නැති කාම යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. කාමයන් ඒව ලස්සන දේවල් කියන කාම ගුණ කියලා. කාම කියන්නේ සංකප්ප රාගෝ පුරිසස කාමෝ. අවිද්‍යා භාදකෝ පුද්ගලගේ సంతානය ඇතිවන මේ සංකල්ප රාගයටයි කෙලස් කියලා කියන්නේ. ඒකයි දුකට හේතුව. අන්නේ කෙලෙස් ටික දුරු කරන්න කියලා කියන්නේ. රූපය දුරු කරන්න කියලා නෑ. රූපය කියන්නේ අතීත කර්ම දායාදයක්. අන්නේ මුල් මට්ටමේ ස්කන්ධ ටික පැහැදිලි කරන තැන්වල නිතරම කියන්නේ පරිඤ්ඤයයන් නැත්නම් අභිඤ්ඤය කියලා. ඒ මුල් ස්කන්ධ ටිකට කියන්නේ පිස්සින දැනගන්න කියලා. ඒක පිස්සින් දැනගන්නකොට මොකද වෙන්නේ? ඔහුට තේරෙනවා පහතබ්බ අත්හරිනවනම් මොකද්ද කියලා. අත්හරිනවන පංචස්කන්ධේ නෙවෙයි, අත්හරිනවන සක්කාය, අත්හරිනවන සක්කාය දිට්ඨිය, අත්හරිනවන පංච උපාදානස්කන්ධය. ඒ මොකද්ද? අර මුල් ස්කන්ධ දෙක හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අපි අවිද්‍යා සංගතයේ කම්පේ ලෝකෙට ඇවිල්ලා ඒකේ සමුදයන්තේ ඉඳගෙන අර බාරහවේ පංචස්කන්ධෝ බාරහාරෝති පුද්ගලෝ බාරහාරං දුක්ඛං ලෝකේ බාර නික්කේපනං දුක්ඛං කියලා බාර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවනේ. මෙන්න මේ නිරුද්ධ වේ ස්කන්ධ පංචකය කරණ ගත්තොත් මේක තමයි මහා බර වෙන්නේ. අන්නේ බරයි බාර නික්කේප කෙලේ බරයි බාධමන කිව්වේ. අන්නේ උපාදාස්කන්ධ පංචකය තමයි පහතබ්බ කියලා කියන්නේ. අන්න ඒකයි දුරු කරන්නට ඕන. අන්න එතනත් විඥානය ක්‍රියාත්මක වෙනවා. එතකොට විපාක මට්ටමේදී විඥානෙකුත් තියෙනවා. විපාක කියන්නේ ඉපදෙන මුල් අවස්ථාවේ විතරක් නෙවෙයි, ඊට පස්සේ හැම වෙලාවෙම ඇස පහළන අවස්ථාව, ඇසෙන් රූප බලන අවස්ථාව, කන සම්දාන අවස්ථාව. ඒ විපාක මට්ටමේදීත් විඥානයක් තියෙනවා. අන්නේ විඥානය දුරු කරන්න කියලා නෑ. ඒ විඥානේ පිරිසුදු විඥානයක්. ඊට පස්සේ හට ගන්නා උපාදාන ස්කන්ධ පංචකය තුනත් විඥානයක් තියෙනවා. අන්න එතන තියෙන විඥානය තමයි පටිච්චසමුප්පාදී විඥානය කියලා කියන්නේ. එතෙන් දිරස් කරන චේතනා ටික තමයි සංඛාර කියලා කියන්නේ. එතන තියෙන සංඥාව තමයි මරිච උපමා සංඥා කියලා කියන්නේ. අන්න එතෙන්ට අදාළ ස්පර්ශය ආදී මෙන්න මේ අකුසල චේතනා ටික අවිද්‍යා පාදකව තින කාරණා ටික තමයි සමුදය සත්‍යම් පහතබ්බන් කියලා කියන්නේ. මේවයි ති සමුදය සත්‍යය. මේ වචන ටික එනකොට ඒ වචන ටික තමයි පරිසම්පාදාංගය තු අංග තුල විවිධ ස්ථානවල ස්ථානගත වෙලා තියෙන්නේ. ඒවට පාදකුනේ අවිද්‍යාව. අන්නේ අවිද්‍යා පාදකව තියෙන කරුණ තමයි දුරු කරන්න ඕන. එතකොට එතන තියෙන හැම අංගයක්ම අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. අන්න ඒ අංග දුරු කරොත් තමයි මේ පරිසම්පාද චක්‍රයෙන් තමයි නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ටිකයි තිවන්නේ දුක්ඛ සමුදය සත්‍යද. එතකොට අන්නේක දකින කෙනා මොකද ඊළඟට කරන්නේ? නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම සඳහා මග්ග සත්‍යම් භාවයට අබ්බම් මාර්ග සත්‍ය වඩන්නට ඕන. මාර්ග සත්‍ය වඩනකොටත් ආයෙ වැඩෙන ස්කන්ධ ටිකම තමයි රූපස්කන්ධේ හැර චිත්තචෛතසික දෙක වේදනා සංඥා සංඛාර විඥාන තමයි වැඩෙන්නේ. ඊට පස්සේ එතනත් විඥානයක් තියෙනවා. ඒ ස්කන්ධ වැඩෙන අවස්ථාව ඉන්ද්‍රිය ධර්ම දිනන අවස්ථාව එතන සංඥාවක් තියෙනවා. ඒ සංඥාව මරිච උපමා සංඥා කියලා නෑ, මිරිඟුවක් වගේ කියලා නෑ. ඒ සංඥාව තමයි ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා විදිහට තියෙන්නේ. ඒ සංඥාව බැහැර කරන්න කියලා නෑ. ඒ සංඥාව පිළිසින් දැනගන කියලාත් නෑ. ඒ සංඥාව අයිති වෙන්නේ මොකටද? ඒ සංඥාව අයිති වෙන්නේ මාර්ග සත්‍යයට. මග්ග සත්‍යම් භාවය තබ්බම් මාර්ග සත්‍ය වඩන්නට ඕන. එතකොට එතන සංඥාවක් තියෙනවා, එතන සංඛාරක් තියෙනවා. එතන සංඛාරවලදී ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. එතන විඥානයක් තියෙනවා. අන්නේ විඥාණයට මායෝපමංච විඥානක් කියලා නෑ. වරදවා තේරුම් ගන්න එපා. ඒකට හොඳම රෙෆරන්ස් එක මජ්ක්‍ධිම නිකායේ තියෙන චූල වේදන සූත්‍රය. ධම්මදින්නා මෙහෙණියකින් විසාක උපාසක අහනවා, මොකද්ද ආර්යවණී විඥානියත් ප්‍රඥාවත් දෙක එකද දෙකද ඒ දෙක වෙන් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒ වෙලාවේ ධම්මදිනා මෙහෙණින් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන් විඥානය වෙන් කරන්න බෑ කියලා. වෙනත් විදිහකින් කියනවා නම් ඒකෝපාද නිරෝධාච ඒකානම්බන වස්තුකම් සිත යම්කිසි තැනක පහළ වෙනවා නම් එතන අවම වශයෙන් සබචිත සාධාරණ චෛතසික හතරේ පහළ වෙනවා. විශේෂයෙන්ම ප්‍රඥා චෛතසික තියෙන වෙලාවේදී ප්‍රඥා විතරක් හුදකලාම තියෙනව නෙවෙයි එතන විඥානය තියෙනවා. අන්නේ විඥානය ප්‍රඥාවත් එක්ක මුසු වෙලා තියෙන විඥානයක්. ඒ විඥානේ විද්‍යාපාදක යන විඥානයක්. අන්නේ විඥානය චිත්තම් පඤ්ඤංච භාවයන් කියපු විදිහට ඒක ප්‍රඥාවත් එක්ක තියෙන නිසා ඒ විඥානය ඒක දිනු කරන විඥානයක් දිනු කරන සිතක් ඒක. ତොර චිත්ත විඥාන මනෝකින අවස්ථාවේ යම් යම් ස්ථානවලදී වෙනස්කම් තියෙනවා. ඒක වෙනම දිග කතාවක්. නමුත් අපි සරලව තේරුම් ගන්න උත්සාහ කරමු. මෙතන කියන විඥානය ප්‍රඥාවත් එක්ක කියන විඥානයක්. අන්නේ විඥානයයි ඉති වෙන්නේ කොතෙන්ද? මාර්ග සත්‍යයට. අන්න ඒක ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච විඥානයක්. ඒක භාවිත කරපු කරයුතු දෙයක්. ඒක වැඩි යුතු දෙයක්. ත්‍රාපමේ සඳහන් කළේ සම්මා සතිය ගැන. Right mindfulness. එතකොට සම්මා සතිය වඩන්න කලින් mindfulness එක ප්‍රැක්ටිස් කරන්න කලින් තමන්ට මෙන්න මේ ස්කන්ධ පංචකයේහි විපාක මට්ටමේ ස්ථානය අර මුලින් සඳහන් කරපු අඥාන චර්යාව නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමේ තියෙන ස්කන්ධ ටික ඒ වගේම අවිද්‍යා යත්තේ වශයෙන් සිරාග නිරෝධා කියපු විදිහට පටිච්චසමුප්පාදේ නිදහස් වෙන විදර්ශනා වඩන අවස්ථාව නැත්නම් රහතන් වහන්සේගේ අත්දැකීම අවස්ථාවත් මෙන්න මේ අවස්ථා ගැන අපට දැනමක් තියෙනට ඕන. එතකොට ත්‍රිපිටකයේ යම් කිසි තැනක තියෙනවා නම් විඥානයේ පිරිසින් දැනගන්න කියලා. ඒ විඥානයයි මොන සත්‍යයටද? ඒ විඥානයේ පිරිසින් දැනගන්න කියලා කියනවා නම් ඒ විඥානයයි දුක සත්‍යයට. අර මුල් විපාක මට්ටමේ අවස්ථාව. විඥානයේ වඩන්න කියලා කියනවා නම් ඒ විදර්ශනා වඩන අවස්ථාව. අර්ශ මාර්ගේ වඩන අවස්ථාව. විඥානේ ප්‍රහීණ කරන්න කියලා කියනවා නම් අර පටිච්චසමුප්පාදයේ තියෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන අර නිරුද්ධ වෙච්ච විඥානේ අවිද්‍යාවෙන් ගත්තු විඥානේ කියන්නේ. අන්න ඒකට කියන්නේ පහතඹ කියලා. ඒක සම්දේශයට ඇති විඥානේ. ඒ වගේම රහතන් වහන්සේ ගැන කියනකොට කියන විඥානේ දුක් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන අවස්ථාව. එතකොට මෙන්න මෙතෙන්ට තමයි අපේ බුද්ධිය තියෙනට ඕන. අපි ලැබපු අධ්‍යාපනයේ සියලුම දක්ෂතා ටික මෙන්න මේ මධ්‍යස්ථානයේ තේරුම් ගැනීම සඳහා කැප කරන්න ඕන. මේ සඳහා හොඳ සූත්‍ර දෙකක් තමයි මහා වේදන සූත්‍රයත් චූල වේදන සූත්‍රයත්. චූල වේදන සූත්‍රයේ සම්පූර්ණ විස්තර කරන රහත් මෙහෙණිය. ධම්මදින්න මෙහෙණිය. ලොකෝ විස්තරයක් කරන ආධ්‍යාත්මික කාරණා ගැන ඒ දේශනය කළ ඉවර වෙලා විසාක උපාසක යන බුදුරජාණන් වහන්සේ ගැනට ස්වාමීන් වහන්සේ මේ වගේ ප්‍රශ්න ටිකක් ඇහුවා ධම්මදිනා මෙහෙණියගෙන්. ධම්මදිනා මෙහෙණිය ඒ විස්තර ටික කල්ලා කියනවා මේක බුදුරජාණන් වහන්සේගෙන් අහලා බලන්න. අහලා උන්වහන්සේ කියන විදිහකට දරාගන්න කියලා විසාක උපාසකට ආරාධනා කරනවා. විසාක උපාසක ඉතින් ඒ කාරණා ටිකත් ඉගෙනගෙන යන බුදුරජාණන් වහන්සේ හැම වෙන්න. ඊළඟ අහපු ඔක්කොම කාරණා ටික කියනවා. කිවට වශයෙන් බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? දෙයන්ස දේශනා කරනවා විසාක. විසාක කියන්නේ මේ විසාකව නෙවෙයි මේ වෙන කෙනෙක් පිරිම කෙනෙක් කියන්නේ විසාක උපාසක තුමා මේ. ඊට යට කියනවා විසාක ධම්මදින්නා මෙහෙණිය හරි නුවණැති කෙනෙක් මහා ප්‍රඥාවන්ත කෙනෙක්. ඉතාලම ලස්සනට මේ කාරණා විස්තර කරලා තියෙනවා. මම මේ කරුණ ටික දේශනා කරත් මම දේශනා කරන්නේ මෙහෙමයි කියලා. මේ විදියටම දරා ගන්න කියලා. කිසිම වෙනසක් කරන්න අවශ්‍ය නැහැ කියලා ධම්මදින්නා මෙහෙණිය ගැන ලොකෝ ඇගීමක් බුදුරජාණන් වහන්සේ කළා. කාන්තා ලෝකයේ ලොකෝ අභිමානයක්. බුදුරජාණන් වහන්සේගේ මට්ටමටම ඇය ඒ ධම්මදිනා රහත් මෙහෙණින් වහන්සේ කරුණ විස්තර කළා. වජිරා මෙහෙණිය, පටාචාරාව, ඒ වගේ මහා ප්‍රජාපති ගෝතමිය, යසෝදරා මේ වගේ මහරහත් මෙහෙණින් වහන්සේලා මේ බුදුසසුන සෝමමාන කරපු අය කාන්තා ලෝකේට අභිමානය. ඒ ඇගේ ප්‍රඥා පාඩවේ බුද්ධි මහිමය මේ සූත්‍රයෙන් අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මෙන්න මේ අවබෝධය සමගම සතිපට්ඨානය වඩනකොට ඔහුට ඊට පස්සේ සතර සතිපට්ඨානය පැන වෙනවා. කායේ කායන පස්සේ විහෙරති. අර අවබෝධය හිතේ තියාගෙන තමයි දැන් සතිපට්ඨානය වඩන්නේ. වඩනකොට කායන පස්සන වඩන්නේ මොකටද? කායන පස්සන වඩනකොට රූපස්කන්ධය ප්‍රකට වෙනවා. ආනාපාන සතිය වඩනකොට නැත්තං ඉරියාපත වඩනකොට සතර ඉරියව වඩනකොට සංපජඤ්ඤය වඩනකොට ධාතු මනසිකාරයේ නවසීවතික දෙතිස් කුණ පිය මේව වඩනකොට ප්‍රකට වෙන්නේ මේ ශාරීරික ස්වභාවය. මේ ශරීරය හැදිලා තියෙන විදිය ආස්වාස ප්‍රස්වාසය ගැන තේරෙනවා. සතර මහා භූත රූප පේනවා. නවසීවතික විදියට මිය ගියාට පස්සේ මේ ශාරීරික කොටස් පිළිබඳව නුවණ ලැබෙනකොට ඌ තේරුම් ගන්නවා මේ ශරීරය නිකන් දෙයක් නෙවෙයි. මේ රූපය කියන්නේ ආහාර සමුදය රූප සමුදයෝ, ආහාර නිරෝධ රූප නිරෝධෝ කියලා. කානුපස්සන වැඩිමේ ප්‍රතිඵලය තමයි රූපය පිරිසිදු දැනගන්න එක. එතකොට කානුපස්සන වඩන්න වඩන්න තමන්ගේ මේ ශරීරයේ එක ඝන සංඥාවක් විදිහට තිබිච්ච ශරීරය ගැන තමන්ටම පේනවා මේක මේ පඩවි ආපෝ තේජෝ වායෝ වැහිතිට බිඳිල යන එක. මේක ආස්වාස ප්‍රාස්වාස කියන ක්‍රියාකාරීත්වය මත යැපෙන එක. මේක මේ ඉරියව් මත යැපෙන එක. මේක මිය ගියාට පස්සේ මේ අවස්ථා නමයකටපත් වෙනවා. මේකේ කෙස් ලොම් නියදත් ආදී මේ කොටස් ටිකක් තියෙනවා. මේකට මුල්ුණේ අපි ගත්ත ආහාර ඇතුළු කාරණා කිහිපයක්. ආහාර, කර්ම, අවිද්‍යා, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු ටිකක් තියෙනවා මේ ශරීරය නිර්මාණය වෙන්න. ඒ අතරුණු ප්‍රධාන දේ තමයි ආහාරය කියන දේ. අපි ගත්ත කබලින්කාර ආහාරයේහි ප්‍රතිඵලයක් මේක. 아무 දෙයක් නෙවෙයි. අනෝනින් බලනකොට මේක හරිය ලක්ෂණයි කිය කිය අපි හිටියට පින්නතුනි අපේ ශරීරය කියන්නේ මොකද්ද? අපි පොඩි කාලේ බීපු කිරි, බීපු කැඳ, කාපු පළතුරු, බත්, කැමිලි, මුං ඇට, පළතුරු, බීපු කිරි හොදි මේ ඒ වගේ ප්‍රතිඵලයක් පින්නතුනි. එතකොට ආහාර සමුදය රූප සමුදයෝ, ආහාර නිරෝධ රූප නිරෝධෝ කියලා මෙන්න මේ රූපස්කන්ධය ප්‍රකට වෙනවා. කායේ කයන පස්සේ කියපු විදියට කායේ කයන බලනකොට ඊට පස්සේ වේදනා සුවේදන පස්සේ විහෙරති. වේදනාවන්හි වේදනාවන්ව බලමින් වාසය කරනවා. සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා සහගත වේදනාවක් වෙන්න පුළුවන්, චක්ක සම්පස්සජා වේදනාවක් වෙන්න පුළුවන්, සෝත සම්පස්සජාදී මේ ඉන්ද්‍රිය හය ආශ්‍රිත නැති වෙන සැප දුක් උපේක්ෂා ආදී වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව සත්ව පුද්ගලෙක් නෙවෙයි. ඒ වේදනාව පස්ස සමුදයා වේදනා සමුදියෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. හැම මොහොතේම ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නිරෝධෙන් නිරුද්ධ වෙන මේ වේදනාවක් මේ තියෙන. දැන් උදේ ඉඳන්ම ඇඟේ පැත්තේ අමාරුවක් හිසේ රදයක් තිබ්බනම් අපි හිතන්නේ මට උදේ ඉඳලම හිසේ රදේ තිබ්බයි කියලානේ. මේ පින්නතුනේ අපි අවිද්‍යාවෙන් මේ ගැට ගහ ගන්න මේ කාලය අපි. නමුත් හැම මොහොතෙම මේ වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා. වේදනා බුබුලෝකම, වේදනා හරියට දිය බුබුලක් වගේ. පේන පින්ඩෝකම රූපං, මේ රූපේ හරියට පෙන පිටක් වගේ. වේදනාව දිය බුබුලක් වගේ හැම මොහොතම හටගන්නව නිරුද්ධ වෙනවා. එතකොට වේදනාව ගැන ඇලීමක් ඇති වෙන්නේ. වේදනාව එනකොටම දන්නවා මේ ස්පර්ශ නිසා හටගත්තු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. දැන් මේ සතිපට්ඨානේ වඩන කෙනා දැන් තමන්ගේ හිතගෙන දෙඩි අවධානයෙන් ඉන්නේ. සරාගං වා චිත්තං සරාගං චිත්තං දිපජානාති. හිතට රාගී සැදසිත සිතක් එනකොටම දන දැන් හිත රාගේ තියෙන කියලා. විත රාගන් වාචිත්තම් විත රාගන් චිත්තං පජානාති. රාගේ නැති වෙනකොටම දන දැන් හිත රාගේ නැහැ කියලා. මේ වගේ සදෝෂ, විත දෝෂ, සමෝහ, විත මෝහ ආදී වශයෙන් මහග්ගත, අමහග්ගත, සමහිත, අසමහිත, විමුත, අවිමුත ආදී සිත ගැන දැන් සම්පූර්ණ අවබෝධයෙන් දැන් ඉන්නේ. සිතට වෙනද කරා දේවල් වගේ කරන්න බෑ දැන්. තමන් සම්පූර්ණයෙන්ම හිතගෙන ආදානෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ සිත හටගන්න හේතුව දකිනවා. නාම රූප පත්‍ය විඥානං නාම රූප නිරෝධෝ විඥාන නිරෝධ. නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ. මෙන්න මේකත් හොඳට දකිනවා. විඥානයේ සාධින එකක් නෙවෙයි. විඥානයේ නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් විඥානය නිරෝධ වෙනවා කියලා දකිනවා. එතකොට රූපේ හේතුඵල ධම දකිනකොට ආහාර සමුදය රූප සමුදය කියලා දකිනකොට මේ රූපයේ තියෙන අන්‍යෝන සම්බන්ධතාව දකිනකොට මේ කයද තියෙන ආසාව ටිකින් ටික අඩු වෙලා යනවා. වේදනාව පිළිබඳව පස්ස සමුදය වේදනා සමුදය පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියලා දකිනකොට ස්පර්ශය නිසා වේදනාව හටගත්තා ස්පර්ශ නිරෝධෙන් වේදනා නිරෝධය කියලා දකිනකොට වේදනාව පුද්ගලයෙකුට කියලා ගැට ගහන්නේ නැහැ. ඒ වේදනාව හේතුඵල ධමයේ ප්‍රතිඵලයක් විදිහට දකිනවා. ඒක ඇති වෙලා නැති වෙන යන දෙයක් කියලා. විඥානයේ ගැන අවධානයෙන් ඉන්නකොට ඒ විඥානය ස්වාධීන දෙයක් නෙවෙයි සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ඒක නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. ඊළඟට ධම්මේසු ධම්මානපස්සේ විහෙරති. දැන් ඔන්න සතිපට්ඨානයේ අවසාන කාරණේට එනවා. ඔහෝ මේ අවස්ථාවන විට ඔහු සම්පූර්ණ තමන්ගේ ජීවිතයේ පාලනය තමන්ගේ අතට අරන් තියෙනවා. දැන් ඔහු සංඥා සහ චේතනා දෙක පිරිසිදු දැනගන්න ධම්මානපස්සන වඩනවා. පංච නීවරණ කාමච්ඡන්දාදන් නීවරණ හිතට එනකොටම හු දකිනවා. ස්කන්ධ පංචකය හටගෙන නිරෝධය හු දකිනවා. ඒ වගේම චතුරාර්ය සත්‍යෙහි ක්‍රමවේදය හු දැන් මේ අවස්ථාවේදී තේරුම් ගන්නවා. ඒ වගේම ආයතන ගැන අවබෝධයක් තියෙනවා. සත්‍ය බොජ්ජංග හටගන්න ආකාරය දිනන ආකාරය පේනවා. අවසාන වශයෙන් ඔහුට ඔහු දකින එකම දෙය ජීවිතයේදී හටගන්නවා නම් හටගන්න තියෙන ස්කන්ධ පංචකය නිරෝධ වෙන තියනවා නම් නිරෝධ වෙන තියෙන ස්කන්ධ පංචකය. ඇසෙන් රූපයක් දැක්කා කියන්නේ ස්කන්ධ පංචකයක හටගෙන නිරෝධ වීම. කනෙන් ශබ්දය ඇහුණා කියන්නේ ස්කන්ධ පංචකයක හටගෙන නිරෝධ වීම. ඔහු හැම මොහොතෙම දකින්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන හේතු වැඩි කලී හටගන්නවා. හේතු නිරෝධේ නිරෝධ වෙනවා කියන මෙන්න මේක තමයි ධර්මයට අනුව ජීවත් වීම කියලා කියන්නේ. සත්‍යං හරිය සාදු තරංග රසානං ලෝක රසවල තුලින් ඉහළම රසය ධර්ම රසය, විමුක්ති රසය. මෙන්න මේ දහමට හිත තිබීම තමයි සැබෑ ජීවිතයේ රසයක් විඳින තියනවා. මේ ධර්ම රසයෙන් ජීවිතය ආස්වාද ලැබීම. කතං ජීවෙන් ජීවිතම අවසෙට්ටං කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතයක් වන්නේ? ප්‍රඥා ජීවෙන් ජීවිතම අවසෙට්ටං ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ. මොකද ප්‍රඥාව කියන්නේ ඇසට රූපයක් දකිනකොට ප්‍රඥාවෙන් ජීවත් වීම. මේ නිරුද්ධ වෙච්ච රූපයක් තමන් මනෝවිඤ්ඤාණයෙන් දකිනවා කියලා මනස පැත්තේ වාසය කිරීම. රූපේ පැත්තට යොදින් අවිද්‍යාවෙන් භවතණ්හාවෙන් ඉන්නේ රූපේ නිදහස් වෙලා ප්‍රඥාව තුළට සතිපට්ඨානය තුළ නුවණින් හිටියොතින් තමන් ජීවත් වෙන්නේ ප්‍රඥාවෙන්. තමන්ට බාහිරින් දුකක් සැපක් දෙන්නේ නැහැ. තමන්ගේ සැපත තමා ආධ්‍යාත්මික සැපතක් බවට පරිවර්තනය කරගෙන. මෙන්න මේක කියන්නේ පඤ්ඤා පාසාද මාරුයිය අසෝකෝසෝකිනින් පජං පබ්බකටෝ බුම්මට්ටෝ දිහිරෝ පහලේ අවෙක්කති කියලා. මේ ප්‍රඥාව නැමැති ප්‍රාසාද ඉහළට නැග මේ නුවණැති කෙනා හරියට කන්දක් උඩ ඉන්න කෙනෙක් කන්ද පාමුල ඉන්න අය දිහා බලනා වගේ මේ සමාජය තුළ දුක් විඳින අය දිහා බලනවා. දැන් තමන් ප්‍රඥාවෙන් ඉහළ තැනක ඉඳගෙන යම් කිසි කෙනෙක් දුකක් සංතාපයක් විඳිනවා නම් පසුතැවිල්ලක් විඳිනවා නම් විඳින්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් ඇහිලා අරගෙන මේ අවිද්‍යාවෙන් නේද කියලා අර අවිද්‍යා සාගත ලෝකයේ දැස අනුකම්පාවෙන් මැදහත් වේගෙන බලනවා බලන්නේ තමන් අශෝකෝ සෝකිනී පජං තමා ශෝක නොකරයි තමන් හරියට විලේ හඩගත්තු මලක් මඩ සහදියෙන් නික්මිලා මඩ නොගැවි විකසිතව ලස්සනට සුවඳවත් තියෙනා වගේ මේ කෙලෙස් මරිත සමාජය තුල ඒ සමාජයේ තියෙන කෙලෙස් තමන් නොතරවාගෙන ඒ සමාජයේ තුලම විකසිතව මුළු සමාජයක් සුවඳවත් කරමින් සමාජයක් විකසිත කරමින් සමාජයක් විචිත්‍රවත් කරමින් එතනත්තා මේ සමාජය තුල තවදුරටත් ජීවත් වෙනවා. ඒ සමාජයෙන් පලා යන්නේ අපේ ලස්සන තියෙන්නේ මේ ප්‍රඥාව ලබාගෙන අපි මේ සමාජය තුළම තවදුරටත් ජීවත් වෙනවා. මලක ලස්සන තියෙන්නේ මල නෙළුම් විලෙන් කඩලා ගිහිල්ලා වාසයක දාගත්තට නෙවෙයි. වඩාගෙන අපි මලකට මේ මැස්සෝ එන්නේ නැහැ. මේ මැස්සෝ එන්නේ ගහේ විලේ කොළේ තියෙන මලටයි සතු වෙන්නේ. අන්නේ වගේ අපේ ලස්සන වෙන්නේ අපේ ජීවිත වඩාත්ම බබලන්නේ වටිනකම වැඩි වෙන්නේ මේ ගුණ දරාගෙන ශ්‍රද්ධාවෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගමන මාර්ගය විරිය සති සමාධි ආදී ගුණාංග වලින් පෝෂණය වෙලා ප්‍රඥාවෙන් අභිෂේක ලැබලා දුකෙන් නිදහස් වෙලා අර පරිසම්බල් චක්‍රයෙන් සපුරා නිදහස් වෙලා දුකෙන් නිදහස් වෙලා අන්නේ දුකෙන් නිදහස් වෙච්ච පණිවිඩය මේ සමාධිය තුළට දායාද කරමින් කරුණාවෙන් මේ ධර්ම මතු කරපුට දායාද කරමින් අපි තවදුරටත් මේ සමාජය තුළ ජීවත් වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න මහන්න තියනවා නම් අහන්න පුළුවන්. හොඳයි, පින්තුනි අපට ලැබිලා තියෙන කාලෙමින් නිමාවටපත් වෙනවා. ඉතින් අපි බොහොමත්ම පින් දෙන්නට ඕන මේ විහාරස්ථාන වැඩ සිටින අපේ අනුරුද්ධ හාමුදුරුව, ධම්මරතන හාමුදුරුව ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා බොහොම වෙහෙස මාංශ වෙලා ඔබට මේ කුසල කරන්නට පරිසරය සකස් කර දෙන්නට බොහෝ වෙහෙසක් දරනවා. ඉතින් උන්වහන්සේගේ කාරුණික අනුග්‍රහය මඟ පෙන්වීම මතයි අප මේ ස්ථානයේ පින්බිමක් කරගෙන මේ වගේ ලස්සනට පින්කම් කරන්නේ. ඒ නිසා මේ අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න ගමන් ඔබේ ජීවිතයේ වඩවඩාත්ම දහම තුළට නැඹුරු කරගෙන ශ්‍රද්ධාදී ගුණාංග වලින් අපේ ජීවිත වඩවඩාත්ම දියුණු කරගන්නට, සස්ත්‍රීය කරගන්නට, අවසාන වශයෙන් දුකෙන් නිදහස් වන්නට මේ සියලු පින්කම් කුසල් දහම් අපි උපයෝගී කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා. රැස් කරගත් මේ උතුම් කුසල දහම් තුළින් ඒ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන, ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන හැම දෙනාටම ඒ ඔබේ කිසියම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ශ්‍රී ලංකාවේ සිටින තමගේ මෑණියන් ඇතුළු ඒ ඥාතීන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහි ඉන්නේ දරුවන්ට ආශිර්වාද සලසා ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබේ සියලු සිතෙන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ පින්කම ආනිසංසයෙන් අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු, සාදු, සාදු. මේ සියලු කුසල දහම්වල බලයෙන් ඔබ අප හැම දෙනාටම උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා, භයම් පන්තාච නිබ්භයා, සෝකම් පන්තාච නිස්සෝකා, හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොමින්ත වෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.